नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි අධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ආරම්භ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අදහස්, උන්වහන්සේ සිතපු දේවල්, උන්වහන්සේ ජීවිතය ගැන කතා කරපු ඇත්ත නිස්සෑම දෙයක්ම අපි දැනගත්තේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේම දේශනා තුලින්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හරි අපූරු ආශ්චර්යවත් එකක්. උන්වහන්සේ සමහර අවස්ථාවලදී උන්වහන්සේගේ ජීවිතය ගැන සාමාන්‍ය මිනිසයන්ට පවා ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ මොන වගේ ගමනක්ද මේ ජීවිතය තුල උන්වහන්සේ ආවේ? මොන වගේ මහන්සියක්ද මේ ජීවිතාවබෝධයේ පුනිස උන්වහන්සේ ගත්තේ? ඒ වගේ උන්වහන්සේගේ චරිතේ ඉස්මතු කරපු දේශනාවක් අද අපි අහන්නේ. මේ දේශනාවේ නම බෝධිරාජ කුමාර සූත්‍රය. මේ රාජකුමාරයාගේ නම බෝධි, බෝධිරාජ කුමාර. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මෙම සූත්‍ර දේශනාවේ හරි පැහැදිලිව තාම හැඟීම්බර දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ අදහස් බොහොම ලස්සනට ඉස්මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුන්සුමාරගිරි කියන සුන්සුමාරගිරියේ, ඒ කියන්නේ භාර්ග කියන ජනපදයේ බගුරට සුන්සුමාරගිරි කියන නුවර බෙහෙසකලා කියන වනයේ මිගදායේ. ඒ කාලේ බොහෝ වනාන්තර තිබුණා. සතුන් දඩයන් කිරීම තහනම් කරපු ඒවට තමයි මිගදායවල් කියන්නේ. මුවන් ඉන්නවා, කිසි කෙනෙකුට මරන්න බෑ. ඉතින් ඒ වගේ වනාන්තරයක බෙහෙසකලා වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ ඒ සුන්සුමාරගිරි නගරයේ බෝධි කියන රාජකුමාරයා ලස්සන මාලිගාවක් කරවුවා. ඒ මාලිගාවේ නම කෝකනද. කෝකනද කියලා ලස්සන මාලිගාවක් කෙරෙව්වා. ඒ මාලිගාව කෙරෙව්වට මේ මාලිගාවට ගෙවැදිලා නැහැ. ඉතින් ඒ කාලේ සිරිතත් තමයි අලුත් නිවසක් තැනුවහම ඒ නිවසි තමන් පදිංචි වෙන්න කලින් ශ්‍රමණයන් වහන්සේලාට නවාතැන් දෙනවා දවසකට හරි. ඉතින් බෝධිරාජ කුමාරයා සංජිකා පුත්ත කියන තරුණයාට කතා කළා. කතා කළා කිව්වා, යහළු සංජිකා පුත්‍රේ, ඔබ භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න යන්න. ගින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපතුල් වන්දනා කරන්න. වන්දනා කළා භාග්‍යවතුන් වහන්සේගේ නිදුක් නිරෝග සුවපත් භාවය විචාරන්න. ඊට පස්සේ කියන්න, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බෝධිරාජ කුමාරයාගේ මාලිගයට හිට දවසේ භික්ෂු සංඝයා සමග වඩිනසේක්වා. දැන් එතකොට යායේගේ විවෘත කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයාට වඩම්මල දානයක් පූජා කිරීමෙන්. ඉතින් මේ සංජිකා පුත්ත කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ඔබ හැඳකින්න හොඳයි කියලා පණිවිඩය අරගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් ළඟ වැඳ වැටිල්ල වන්දනා කළා. කිව්වා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේගේ නිදුක් නිරෝගී සුවපත් භාවය විචාරනවා මේ බෝධි රාජ කුමාරයා. ඒ වගේම බෝධි රාජ කුමාරයා ආරාධනා කරන ඔබ වහන්සේට භික්ෂු සංඝයා සමග හිට දවසේ දාණයට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම අනුකම්පාවෙන් ඒ ඇරයුම බාරගත්තා. ඊට පස්සේ ගිහින් දැනුම් දුන්න මේ බෝධි රාජ කුමාරයාට අර සංජිකා පුත්ත කියන තරුණයා කිව්වා, කුමාරය රාජකුමාරයේ මම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේම ආරාධනාව බාරගත්තා. පසුවදා දම්පැන් සූදානම් කරලා සංජිකා පුත්ත වේලාසනෙන් පිටත් කළා. බුදුරජාණන් වහන්සේව භික්ෂු සංඝයාව වඩම්මවාගෙන එන්න කියලා. ඉතින් මේ ඒ අතරේ බෝධි රාජ කුමාරයා මොකද කළේ? ඒ උඩ තට්ටුවේ නගින පඩිපෙළ දිගටම ඇතිරුව සුදු ඇතිරිලි. දැන් මෙයා එළියට බැහැලා බලාගෙන ඉන්නවා. බෝධි රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩින අතුරු දැක්ක බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන භික්ෂු සංඝයා දැන් තමන්ගේ මාලිගාවට වඩිනවා. මෙයා ඉක්මනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව පිළිගත්තා. පිළි අරගෙන කෝකනද කියන මාලිගාවට පැමිණුණා. පැමිණිලා ඒ යටතට්ටුවේ ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උඩ තට්ටුවට නගින්න මේ පාවඩේ එළුවේ. මේ පාවඩෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනසේක්වා. සුගතයන් වහන්සේ මේ ඇතිරිල්ල මතින් වඩිනසේක්වා. ඒ මට බොහෝ කලක් හිතසුව පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ හිතගෙන ඉන්නවා නිශ්ශබ්දව වඩින්නේ. ආයි දෙවනි වතාවෙත් උන්වහන්සේගෙන් ඉල්ලා හිටියා, භාග්‍යවතුන් වහන්සේ මේ ඇතිරිල්ල මතින් වඩිනසේක්වා. සුගතයන් වහන්සේ මේ ඇතිරිල්ල මතින් වඩිනසේක්වා. ඒ බොහෝ කාලයක් මාහට හිතසුව පිණිස පවතිවි. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා බෝධි රාජ කුමාරයා. නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා ආනන්ද හාමුදුරු දිහා. එතකොට ආනන්ද හාමුදුරුව බෝධි රාජ කුමාරයාට කියනවා, පින්වත් රාජ කුමාරයේ ඔය ඇතිරිල්ල අකුලන්න. ඔය ඇතිරිල්ල අකුලන්න. භාග්‍යවතුන් වහන්සේ ඔය ඇතිරිල්ල ඇතිරිල්ලේ පාතබන්නේ නෑ. ඕක අකුලන්න. බුදුරජාණන් වහන්සේ මේ බොහෝ ජනයාට අනුකම්පා වෙනුයි මේවා මේ කටයුතු සිදු කරන්නේ කියලා කිව්වා. ඊවම යා මොකද කළේ? හනික අර දාපු ඇතිරිල්ල ටික ඇකුළුව පැත්තකින් තිබ්බා. බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්පැන් පූජා කළා. දන්පැන් පූජා කරලා මෙයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මට මෙන්න මෙහෙම එකක් හිතිලා තියෙනවා. මට හිතිලා තියෙනවා සැපය කියන එක සැපයෙන් ලබන්න බෑ. සැපය සැපයකින් ලබන්න බෑ. සැපයක් ලබාගත යුත්තේ දුක් විඳලයි. මට මෙහෙම හිතිලා තියෙනවා. අන්නේ ප්‍රශ්නේ තමයි, එයාට හිතෙච්ච සිතවිල්ල තමයි බුදුරජාණන් වහන්සේගේ ලස්සන බුද්ධ චරිතය ඉස්සරහට එන්න හේතු වුණේ. එවලින්ද මේ සිද්ධිය මුල් කරගෙන, මේ ප්‍රශ්නේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කතාව මේ රාජකුමාරයාට කියනවා. අන්නේ ජීවිත කතාව දැන් මේ කියන්නේ. රාජකුමාරයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ කුමාරයාට, රාජකුමාරයේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් මා බෝධිසත්ව හැටියට ජීවත් වෙද්දි ඒ කියන්නේ උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළානේ අබිනිෂ්ක්‍රමණය කළා බෝධිසත්ව හැටියට විමුක්තිය සොයමින් ගත කරපු කාලේ මටත් ওই අදහස තමයි තිබුණේ මටත් තිබුණේ ওই අදහස මොකද්ද තිබිච්ච අදහස සැපේ ලබා ගැනීම සැපයකින් කරන්න බෑ සැපේ ලබා ගැනීම කළ යුත්තේ දුක් විඳලයි එතකොට මටත් ওই අදහස තිබුණා කියන මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කියන මේ අබිනිෂ්ක්‍රමණය කරන්න ඉස්සෙල්ලා ඉඳලා ඉතින් මම මොකද කළේ මම තරුණ වයසේම මේ ගිහි ජීවිතේ අත්හැරියා මම හොඳ යෝන් වයසේ සිටිද්දී මගේ මාපියන් අකමැතිව හඬද්දී මේ මාපියන් කියන්නේ සුද්ධෝදන රජතුමාත් ප්‍රජාපති ගෞතමියත් අකමැතිව හඬද්දී ඒ අකමැති හඬද්දී කියන්නේ මොකද එහෙනම් මේ ගිහි ජීවිතයේ අත්හැරලා විමුක්තිය සොයා ගන්න යන්න ඕනේ කියන අදහස මාලිගාව තුල නිතර කතාබස් කරලා තියෙනවා ඒ සෑම අවස්ථාවෙදිම රජුරුයි ඒ බිසවයි මොකද කරලා තියෙන්නේ හඬපු එක එහෙම හඬද්දී ඊට පස්සේනේ කුමාරයා තීරණය කළේ මේගොල්ලන්ගෙන් අවසර අරන්නම් මට කවදාවත් මේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ තමයි තීරණය කළේ. ඒ අඬද්දී මම කිස් රවුල් බාලා මේ කහවත් පොරවාගෙන කහට වස්ත්‍ර පොරවාගෙන මම පැවිදි වුණා. ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ මම පැවිදි වෙලා කිං කුසල ගවේසි මේ ලෝකේ කුසල් කියන්නේ මොනවද කියලා මම සොය සොයා ගියා. එහෙම සොය සොයා යද්දී මට මුණ ගැහුණා. මම සොය සොයා යද්දී ගියා ආලාර කාලාම ළඟට. මං ආලාර කාලාම ළඟට ගිහිල්ලා මං එයාට කිව්වා. කිව්වා ආවිෂ්මත් කාලාමේනි. මම තාසයි. මේ ඔබ කියනවා මේ ඔබේ ධර්ම විනය තුල ජීවත් වෙන්න මං කැමතියි. එතකොට රාජකුමාරී ආලාර කාලාම මට මෙහෙම කිව්වා ආශ්මතුන් වහන්සේ බොහොම හොඳයි මේ ධර්මයේ බුද්ධිමත් මිනිසෙකුට බොහොම සුළු කලකින් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් එකක් ඉතින් රාජකුමාරී මං සුළු කලකදී ඒ ආලාර කාලාම උගන්වපු සෑම දෙයක්ම මං ඉගෙන ගත්තා රාජකුමාරේ මට කවුරු හරි එක වචනයක් නිකන් තොල් සොලවලා කියන පමණින් මතක හිටිනවා මම ඒක තේරුම් ගන්නවා මම ඒක කියනවා අනිත්‍යයක් දන්නවා මට එහෙම පුළුවන් බව ඊට පස්සේ මම කල්පනා කළා දැන් ආලාර කාලාම උගන්වපු සෑම දෙයක්ම මම ඉගෙනගෙන ඉවර වුණා මම කල්පනා කළා මේ ආලාර කාලාම මේක කියන්නේ නිකම්ම නිකන් අදහාගෙන ඉල්ලක් මත නෙමෙයි මෙයා මේක අත්දැකලා කියන එකක් මේ නිසා මේක මම ආලාර කාලාමකින් අහන්න ඕනේ කියලා ආලාර කාලාම ළඟට ගිහිල්ලා කියනවා මෙයා ආයිෂ්මත් කාලාමේනි මේ ධර්මයේ අත්දකින්න තියෙන කොච්චර දුරකටද ඔබේ ධර්මයේ අත්දකින්න තියෙන්නේ කොච්චර දුරකටද කියලා මට කියන්න එතකොට කියන රාජකුමාරී අන්න එතකොට ආලාර කාලාම මට ආකින්චඤ්ඤායතනේ දක්වා විස්තර කළා. ආකින්චඤ්ඤායතන කියන්නේ අරූප ධානයක්, අරූප සමාධියක් දක්වා විස්තර කළා. එතකොට රාජකුමාරිය මට මෙහෙම හිතුණා. ආලාර කාලාමට විතර නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ. මා තුල ශ්‍රද්ධාව තියෙනවා. ආලාර කාලාම තුල විතරක් නෙමෙයි වීරිය තියෙන්නේ. මා තුල වීරිය තියෙනවා. ආලාර කාලාම තුල විතර නොවේ සිහිය තියෙන්නේ මා තුල සිහිය තියෙනවා ආලාර කාලාම තුල විතර නෙමෙයි සමාධිය තියෙන්නේ මා තුල සමාධිය තියෙනවා ආලාර කාලාම තුල විතරක් නොවේ ප්‍රඥාව තියෙන්නේ මා තුල ප්‍රඥාව තියෙනවා ඒ නිසා ආලාර කාලාමයන් දැන් මට ප්‍රකාශ කළා ආකින්චඤ්ඤායතනේ දක්වා මමත් එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ රාජකුමාරි සුළු කලයි මට ගියේ මං ඒ தත්තේ ප්‍රත්‍යක්ෂ කළා ඊරෝසි මං ආලාර කාලාමගින් ඇහුවා ගිහිල්ලා ආලාර කාලාම දැන් ඔබ කිව්වා ওই තත්ත්වේ ඒ කියන්නේ ඔබේ මේ ධර්මයේ තිබෙන්නේ කොච්චර දුරකටද ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වා විතරයි කියලා මම දැන් එතනට ඇවිත් ඉනවා එතකොට ආලාර කාලාම කියනවා ලාභා නොවාවුසු සුලද්දන් නොවාවුසු ආයුෂ්මත්නීක හරි ලාභයක් මනාකට ලැබීමක් අපි මේ ඔබ වහන්සේ වගේ ඉක්මනින්ම මේ කල්ලගත්තු කෙනෙක් දකින්න ලැබුණා අපට සුඛී අවබෝධයෙන්ම ඒක ප්‍රත්‍යක්ෂ කරලා කතා කරනවා ඒ නිසා මම මේ ආලාර කාලාම කියනවා මේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට ආලාර කාලම කියනවා ඒ නිසා ආයුෂ්මතිනි මම යම් ධර්මයක් අවබෝධ කරලා තියෙනනම් ඔබ දැන් ඒක අවබෝධ කරලා තියෙන්නේ ඔබ යම් ධර්මයක් අවබෝධ කරලා තියෙනවා නම් දැන් ඒක මාත් අවබෝධ කරලා තියෙන්නේ අපි දෙන්න ඒ නිසා සමානයි ඒ නිසා අපි දෙන්න එකතු වෙලා මේ පිරිස පාලනය කරගෙන ඉමු එතකොට මෙයා කල්පනා කරනවා මේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ ටික දවසක් හිටියා. ඉඳලා කල්පනා කරනවා බලන්න නෝණින් කල්පනා කරනවා. මේ ධර්මේ නම් අවබෝධයෙන්ම කලකිරින්ද හේතු වෙන්නේ නැහැ. විරාගී පිනිස හේතු වෙන්නේ නැහැ. අල්ම නිරුද්ධ වීම පිනිස හේතු වෙන්නේ නැහැ. පූර්ණ සංසිඳීම පිනිස හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානීය පුදවා ගැනීම පිනිස හේතු වන්නේ නැහැ. සම්බෝධිය පිනිස හේතු වන්නේ නැහැ. නිවන පිණිස හේතු වන්නේ නැහැ මේක හේතු වන්නේ ආකින්චඤ්ඤායතන ලෝකේ ඉපදීම පිණිස විතරයි ඉතින් රාජකුමාරේ මං ඊට පස්සේ ධර්මය වැඩක් නැහැ කියලා කලකිරිලා මං ඒක අත්හැරලා මං එතනින් මං ගිහලා ආයමත් මාර්ගයක් හොය හොය ගියා මේකෙන් ගැලවිල්ලක් ලබා ගන්න තියෙන්නේ කොත්තනින්ද කියලා සොයසයා යද්දි මට හම්බ වුණා උද්දක රාමපුත්‍ර මං උද්දක රාමපුත්‍ර ළඟට ගිහිල්ලා මං කිව්වා ආයුෂ්මත් රාමය මම කැමති ඔබේ මේ ධර්ම මාර්ගය තුල පුරුදු කරන්න බොහොම හොඳයි ආයුෂ්මත් වහන්සේ මේ ධර්මයේ ඔබ වහන්සේත් පුරුදු කරන්න බුද්ධිමත් කෙනෙකුට වැඩි දවසක් යන්නේ නැහැ මේක අත්දකින්න පුළුවන් එතන ගිහිල්ලත් මම ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් මේ කියන්නා වූ දේවල් ඉගෙන ගත්තා. ඒ අය වචනේ කටින් පිට කරන සැනින් මම ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ මම කල්පනා කළා මේ රාමපුත්‍ර උද්දක මේ කියන්නේ නිකම්ම නිකං සද්ධා මාත්‍රයකින් නෙවෙයි මෙයා ප්‍රත්‍යක්ෂ කරපු එකක් තමයි මේ උගන්වන්නේ. ඒ නිසා මම අහන්න ඕනේ ගිහිල්ලා කියලා මේ අහනවා. මේ අහනවා ආයුෂ්මත් රාම මේ ධර්මයේ ඔබ මේ උගන්වන ධර්මයේ කොච්චර දුරකට අත්දකින්න පුළුවන්ද එතකොට කියන රාජකුමාරය එතකොට මට මේ රාමපුත්‍ර උද්දක තෙමේ නේව සංඥා නා සංඥායතනය දක්වා මේ හිත දියුණු කරන ආකාරය ඉගෙනවා ඊට පස්සේ මම කල්පනා කළා මේ රාමපුත්‍ර උද්දක රාමපුත්‍රට විතරක් නෙමේ ශ්‍රද්ධාව තියෙන්නේ මට ශ්‍රද්ධාව තියෙනවා රාමපුත්‍ර උද්දකට විතරක් නෙමෙයි වීරිය තියෙන්නේ මට වීරිය තියෙනවා රාමපුත්‍ර උද්දකට විතරක් නෙමෙයි සීහිය තියෙන්නේ මට සීහිය තියෙනවා රාමපුත්‍ර උද්දකට විතරක් නෙමෙයි සමාධිය තියෙන්නේ මට සමාධිය තියෙනවා රාමපුත්‍ර උද්දකට විතරක් නෙමෙයි ප්‍රඥාව තියෙන්නේ මට ප්‍රඥාව තියෙනවා ඒ නිසා මම මේකට වීරිය කරන්න ඕනේ මම මේ සඳහා මහන්සි වෙන්න ඕනේ. පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අර රාජකුමාරයාට රාජකුමාරී පුංචි කාලේ මට ගියේ. මං ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනෙටත් සමවැදුනා. මම ගිහින් ඇහුවා උද්දක රාමපුත්‍රගෙන් ආයුෂ්මත් රාමය දැන් ඔබ කියන්නා වූ මේ ධර්මයේ කිව්වානේ දැන් නේව සංඥා නා සංඥායතනේ ගැන මම දැන් ඒක සාක්ෂාත් කරලයි ඉන්නේ මම දැන් නියම සංඥා නාසඤ්ඤායතනෙට සමවදිනවා මෙයා කියනවා භවත් ආශපතුන් වහන්සේ කාලෙකින් දැක්කේ ඔබ වගේ කෙනෙක් මෙතනට ඇවිල්ලා ඉතාම ඉක්මනින් ඉතාම වේගෙන් මේ ධර්මයේ අවබෝධ කළා මේ ධර්මයට ඔබ පැමිණුණා ඒ නිසා යම් ධර්මයක් මා දන්නවාද දැන් ඔබ ඒ දන්නවා යම් ධර්මයක් ඔබ දන්නවාද දැන් එය මා දන්නවා මා යම් බඳුද ඔබ ඒ බඳුයි ඔබ යම් බඳුද මා ඒ බඳුයි අප දෙන්න දැන් සමානයි ඒ නිසා ආයුෂ්මත අපි දැන් මේ පිරිස පාලනය කරගෙන යමු කියලා ආචාර්ය භාවයට පත් කළා යාව සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේව ඔව් ආචාර්ය භාවයට පත් කළා මම ටික දවසක් ඉඳලා කල්පනා කරන මේ ධර්මය නම් අවබෝධයෙන් කලකිරින්න හේතු වන්නේ නැහැ විරාගයේ පිණිස හේතු වන්නේ නැහැ නිරෝධයේ පිණිස හේතු වන්නේ නැහැ සංසිඳීම පිණිස හේතු වන්නේ නැහැ විශේෂ ඥානයේ පිණිස හේතු වන්නේ නැහැ අවබෝධයේ පිණිස හේතු වන්නේ නැහැ නිවන පිණිස හේතු වන්නේ නැහැ මේ ධර්මයේ හේතු වන්නේ නේව සංඥා නා සංඥායතන ලෝකයෙහි ඉපදීම පිණිස පමණයි කලකිරුණා බෝධි රාජ කුමාරය මං කලකිරුණා මං කලකිරිලා මේ සම්පූර්ණ මං ඒක අතහැරලා දාලා මං එතනින් පිටත් වුණා මං පිටත් වෙලා දැන් තනියම යනවා දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන බෝධි රාජ කුමාරය මා දැන් තනියම යනවා විමුක්තියක් ලබා ගන්න පිළිවෙල සොය සොයා මං එහෙම යද්දී මගද ජනපදේ පිළිවෙලින් චාරිකාව යද්දී උරුවේලාවේ උරුවෙල් ජනපදයට පැමිණුණා සීනානි ගමට මං ආවා සීනානි ගමේ වටපිට හරි ලස්සනයි රමණීයයි ලස්සන නදියක් ගලාගෙන යනවා දෙපැත්තේ තියෙන ලස්සන වනාන්තර දැන් ඔබට ගියාම තේරෙනවා ඇති දැන් ওই දුෂ්කර ක්‍රියා කරපු පැත්තට මිනිස්සු අපි එක්කගෙන යනවා ඕද ගීපුවා දන්නවා ඇති දැන් මේ පැත්ත මහා මුඩුමයි ගස්කොළන් නැහැ වේලිලා ගිහිල්ලා ගංගාවේ වතුර නැහැ ගස්කොළන් නැහැ මිනිස්සු නිකන් අපායින් ආපු සතුන් වගේ වෙනස් වෙලා දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ කියන ලක්ෂණ එකක්වත් දැන් නැහැ වෙනස් වෙලා ගිහිල්ලා මේ කියනවා හරි ලස්සනයි කියන මේ ප්‍රදේශයේ ලස්සන වැලි තලාවෙන් යුතු හොඳ ප්‍රසාදේ ඇති කරවන ගංගාව ගලා බසිනවා දෙපැත්තේ ලස්සන වනාන්තරයේ සුදු වැලි තලාව තියෙනවා ඈත ගම්මානයක් තියෙනවා ලේසියෙන් පින්දපාත කරගන්නත් පුළුවන් රාජකුමාරිය මං එතකොට කල්පනා කළා මෙතන තමයි තැන මෙතන තමයි සුදුසු මෙතන බොහොම ලස්සනයි බොහොම රමණීයයි ලස්සන වනාන්තරයේ තියෙන දෙපැත්තේ සුදු වැලි තලා මැද්දෙන් නදී ගලා බසිනවා වීරිය වඩන්නා වූ කෙනෙකුට නම් මෙතන කියාපු තැන රාජකුමාරේ මන් නැවතුණා මං ඒ සීනානි ජනපදයේ ළඟ තියෙන වනගොමුවේ මන් නැවතුණා මන් නැවතිලා වීරිය කරන්න පටන් ගත්තා දැන් ගුරුවරයෙක් නැහැ කොහොම අතහැරියනේ වීරිය කරන්න පටන් ගත්තා මං වීරිය කරද්දී මට ඇති වුණා උපමා තුන මට මගේ හිතට වැටුණා උපමා තුන මං කිසි දවසක හිතපු නැති මට කවුරුවත් කියපු නැති උපමා තුනක් තමයි මට වැටුණේ ඒ තමයි මට හිතුණා රාජකුමාරේ මෙහෙම ඒ කාලේ පින්වත්නි මේ ගිනි උපද්දවන්න තිබෙන උත්තරාරණී කියලා උත්තරාරණී කියලා උපකරණයක් ඒ උත්තරාරණී කියන උපකරණයට වියලි දර කඩ ගෙනිලා අතුල්ලන්න ඕනේ අතුල්ලනකට තමයි දර කෑල්ල රත් වෙලා ගිනි ගන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කල්පනා කළා උන්වහන්සේට මේ බෝසත් අවදී උන්වහන්සේට උපමාවක් ඇටුණා මෙහිම පුරුෂයෙක් එනවා පුරුෂයෙක් කියලා මේ උත්තරාරණී අරගෙන ඒ කියන්නේ ගිනි ගාන උපකරණේ අරගෙන ඇවිල්ලා ගිනි උපදවන උපකරණේ අරගෙන ඇවිල්ලා ගිනි උපද්වන්න ඕනේ කියලා වතුර වැක්කිරි වැක්කිරි තියෙන තෙතලියක් අරන් ඇවිල්ලා අතුල්ලනවා මේ තෙතලියක් අරගෙන ඇවිල්ලා කොච්චර ඇතිල්ලුවත් ගින්දර උපද්වන්න ඕනේ කියලා රාජකුමාරයේ ඒ පුද්ගලයාට ගින්දර උපද්වන්න පුළුවන්ද කියලා අහනවා රාජකුමාරයා උත්තර දුන්න ස්වාමීනි ගින්දර උපද්වන්න බෑ ඒක මහන්සියක් විතරයි එයාට මහන්සියක් විතරයි නේද කියලා අහනවා මහන්සියක් විතරයි කියලා මට ඒ වගේ උපමාවක් ආ ඒ වගේ තමයි මේ කම්සුව විඳ විඳ ඉන්න ජීවිතේ අර වතුර වැක්කිරෙන තිත දරකඩක් වගේ ඒ වගේ මේ කාම සැපේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම අරමුණු වලින් විඳිනේ කර කර ඒකින් වෙන් නොවි වාසය කරන කෙනෙක් ඉන්නවාද ඒ එයාගේ ඒ කාමයන්හි කාම ඡන්දය කාම ආසාව කාම මූර්ජාව කාම පිපාසය කාම දැවිල්ල තමන් තුළ ප්‍රහාණය වෙලා නැත්තම් සංසිඳිලා නැත්තම් ඒ සංසිඳිලා නැති කෙනා කොයි තරම් උපක්‍රම කළා කොයි තරම් කායික වශයෙන් දුක් පීඩා දුන්නත් මේ ශරීරේට විමුක්තියක් ලබා ගන්න යාට බෑ කියනවා ඒ වගේම ඉබඳු ආකාරයේ කම් සැපයෙන් යුක්තව වාසය කරන කෙනා ශරීරයට දුක් නොදුන්නත් විමුක්තියක් කරා යන්න බෑ කියනවා මෙන්න මේක තමයි කියනවා මට වැටහිච්ච පළමුවෙනි උපමාව මොකද්ද පළවෙනි උපමාව ඔව් වතුර වැක්කිරෙන තෙත දර කඩක් අරගෙන ගිහිල්ලා අර උත්තරාරණියේ කොයිතරම් ඇතුළුවත් ගිනි ඇවිලෙන්නේ නැහැ කියනවා ඒ වගේ තමයි කියනවා මේ කාමයෙන් යුක්තව කාමයට ආසා කරමින් පංචකාමයේ බැසගත්තු සිටින් යුතු පුද්ගලයා ඒක හිතෙන් අයින් කරන්නේ නැතුව ශරීරයේ කොයිතරම් පීඩා දිදී හිටියත් විමුක්තියක් ලබන්න ඕනේ කියලා විමුක්තිය ලබන්නේ නැහැ කියනවා ඒක අයින් නොකළ හිටියත් විමුක්තියක් ලබන්නේ නැහැ රාජකුමාරයේ මට ඊළඟට දෙවෙනි උපමාව මෙන්න මේ මතක් වුණා මතක්ුණේ කුමක්ද තෙත දරකඩක් තියෙනවා හැබැයි තෙතයි පෙඟිලා තියෙන වතුරෙන් හැබැයි වතුරේ නෑ ඒක වතුර වැක්කිරි වැක්කිරි තියෙන දරකඩක් නෙමෙයි ඒක වතුරෙන් ගොඩට අරගෙන දාපු එකක් ගොඩ බිම තියෙනවා දරකඩ දර කෑල්ල නමුත් තෙතයි මේ මිනිහෙක් ඇවිල්ලා මේ උත්තරාරණියෙන් මේ තෙත දරකඩ වතුර වැක්කිරි නැති වුණා තෙත දරකඩ දාගෙන අතුල්ලනවා අතුල්ලනවා අතුල්ලනවා ගින්දර උපද්දවන්න එයාට පුළුවන්ද කියලා ඇහුවා රාජකුමාරයාගෙන් රාජකුමාරය මොකද්ද කිව්වේ ස්වාමීනි එයාට ගින්දර උපද්දවන්න බෑ එයාට ඉතුරු වෙන්නේ මහන්සියක් බුදුරජාණන් වහන්සේ වදාළ ආන්‍ය වගේ තමයි රාජකුමාරය මට හිතුණා කෙනෙක් ඉන්න පුළුවන් මේ ජීවිතය අත්හරිනවා අතරල ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි වෙලා ඉන්නවා හැබැයි එයා කයින් වෙන් වෙලා හිටියට සිටින් වෙන් වෙලා නැහැ සිටින් යයි කම්සපේට ආශාව පවත්වනවා සිටින් ඒට මුලා වෙලා ඉන්නවා එයා සිටින් ඒ පිපාසයෙන් ඉන්නවා සිටින් ඒ කාම දෙවිල්ලෙන් ඉන්නවා ආධ්‍යාත්මික තමාගේ හිතින් ඒක බැහැර කළා නෑ ඒ කෙනා කොයිතරම් මහන්සි ගත්තත් කොයිතරම් වීරිය කළත් කොයිතරම් ශරීරයට දුක් දුන්නත් එයා සිතින් බින් වෙලා නැති නිසා එයාට විමුක්තියක් කරා යා දන්නේ නෑ ඊළඟට එයා ශරීරයට දුක් නොදුන්නත් ඒ කාම ආශාව හිතේ පවත්වන නිසා එයා විමුක්තියක් කරා යන්නේ නෑ කියලා මෙන්න මේ දෙවෙනි උපමාව රාජකුමාරයේ මාතුල ඇති උනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජකුමාරයේ මට ඊට පස්සේ තුන්වෙනි උපමාව වැටහුණා. තුන්වෙනි උපමාව තමයි රාජකුමාරයේ හොඳට වේලිච්ච දරකඩක් තියෙනවා. මේ හොඳට වේලිච්ච දරකඩ මේ වතුරෙන් උඩට අරගෙන හොඳට වේලලා තියෙනවා. වතුරෙන් ඈත් කරපු එකක්. උත්තරාරණීගෙන මිනිස්සෙක් මොකද කරන්නේ? ගිනි උපද්දවන්න ඕනේ කියලා මේ දරකඩ අතුල්ලනවා. මේ දරකඩ අතුල්ලද්දී ගිනි උපද්දවන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. රාජකුමාරයා කියන ස්වාමිනිය යන්න එයාට නම් ගිනි උපද්දවන්න පුළුවන්. ආන් ඒ වගේ රාජකුමාරේ මා හිතුවා මේ කාමයන් කෙරෙහි කයනුත්වෙන් වෙලා සිතනුත්වෙන් වෙලා වාසය කරන ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවා. කාමයන් කෙරෙහි කයනුත්වෙන් වෙලා සිතනුත්වෙන් වෙලා වාසය කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් මනාකොටේ කාමයන් කෙරෙහි තියෙන ආශාව හිතින් බැහැර කරලා ඉන්නේ. අන්න ඒ බඳු අය නම් තියුණු වූ කටුක වූ දුක් වේදනා ශරීරයට දුන්නොත් ආන් එයාට නම් විමුක්තියක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ ශරීරයට දුක් වේදනා නොදුන්නත් විමුක්තියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා මට මේ තුන්වෙනි උපමාව වැටහුණා. රාජකුමාරිය ඊට පස්සේ මා කල්පනා කළා. මේ විදිහට කල්පනා කළා මම හිතුවා මගේ හිතේ ඇති වෙන සෑම අකුසල සිතක්ම මම බැහැර කරන්න ඕනේ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ක්‍රියේති වෙන සෑම සිතක්ම බැහැර කරන්න ඕනේ කියලා මං කල්පනා කළා. මම දක්මිටි කාගෙන දිවෙන් තල්ල තද කරගෙන මේ අකුසල් සම්පූර්ණයෙන්ම බැහැර කරන්න ඕනේ කියලා මම වීරිය ගත්තා. මම එහෙම වීරිය ගනිද්දි රාජකුමාරේ මගේ ඇඟින් දාඩිය ගලාගෙන ගියා. මගේ කිසිලි වලින් දහඩිය ගලාගෙන ගියා. මම එහෙම වීරිය කරද්දී බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකුගේ ඔළුව අල්ලගෙන ඒ ඔළුව දැඩි වරපටකින් වෙලනවාද තද කරනවාද ඒ වගේ මට පීඩාවල් ඇති වුණා. මගේ ශරීරයේ පුරාම හෝගාල දාඩිය ගලන්න පටන් ගත්තා. රාජකුමාරයේ මගේ වීරිය අඩුුන්නේ චුට්ටක්වත්. මගේ වීරිය නොසෙල්වී තිබුණා. මගේ සිහිය හොඳට තිබුණා. මගේ මේ කය ඒ වුණාට හරි මහන්සි. කය සංසිඳලා තිබුණේ මම මේ කයට දුක් දෙදී හිටියා. කයට වීරිය අරගෙන කයට දුක් දෙදී හිටියා. සංසිඳිලා තිබුණේ නෑ. එතකොට රාජකුමාරයා මට මෙහෙම හිතුණා. මම අප්‍රාණක ධ්‍යානය කරන්න ඕන. උන්වහන්සේට මොකද හිතුනේ? අප්‍රාණක ධ්‍යානය කරන්න ඕනේ. රාජකුමාරයේ මම නාසයෙන් හුස්ම ගත්තෙත් නෑ, හෙළුවෙත් නෑ. ඒ වගේම කටිනුත් හුස්ම ගත්තෙත් නෑ, හෙළුවෙත් නෑ. මම ආශ්වාස ප්‍රශ්වාස නවත්තලා මං හිටියා. මම මෙහෙම මේ කටිනුයි නාසයෙන් හුස්ම නොගෙන සිටිද්දී මගේ කන් වලින් ഘോഷාවක් ඇහුණා. මොකද්ද ഘോഷාව? අර කම්මලි කම්මලි අර කඹුරු හැම පිබිද්දි හැයින ඇහෙන ශබ්දෙ වගේ හූස් හූස් ගාලා කන් වලින් ഘോഷාවක් ඇහෙන්න ගත්තා. ඒ ഘോഷාව ඇහෙද්දි අදිමාත්‍ර ලুকু සද්දයක් මට ඇහුණා. මං හුස්ම හිර කරගෙන ඉන්නවා දැන්. රාජකුමාරිය මගේ වීරිය චුට්ටක්වත් අඩුුනේ නෑ. මගේ සිහිය චුට්ටක්වත් අඩුුනේ නෑ. ඒ වුණාට මේ ශරීරයට හරි මහන්සි. මේ ශරීරයට හරි මහන්සි. හරි නොසන්සිදීමක් මේ කයි තිබුණා. ඊට පස්සේ රාජකුමාරයේ මා කල්පනා කළා මම තවත් වීරිය කරන්න ඕනේ. තවත් වීරිය කරන්න ඕනේ කියලා මම අදිෂ්ඨානයක් අරගෙන කන් වලින් මේ ওই ශබ්ද නැගෙන හුළඟ කන් වලින් ඇතුළු වෙන එකක් මම වැළැක්කුවා. එහෙම වළක්වද්දී රාජකුමාරේ මගේ ඔළුවේ කැක්කුමක් ආවා. ආයුධයකින් ඔළුවට තියුණු ආයුධයකින් ඔළුවට ගහනවා වගේ. තියුණු ආයුධයකින් ඔළුවට ගහනවා වගේ මට බලවත් හිසරුදාවක් ඇති වුණා. ඒ රාජකුමාරේ මගේ වීරිය චූටක්වත් අඩුුනේ නෑ. මගේ සිහිය චුට්ටක්වත් අඩු වුණේ නැහැ. එහෙම මගේ සිය වීරිය තිබුණා. හැබැයි මගේ ශරීරයට හරීම මහන්සිය. කිසිම සැහැල්ලුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මං කල්පනා කළා මේ අප්‍රාණක ධ්‍යානෙ මම තවත් දැඩි කරන්න ඕනි. තවත් දැඩි කරන්න ඕනි කියලා මං කල්පනා කරලා මේ හිසේ වේදනා එද්දි බලවත් ඔළුව කැක්කුම තිබෙද්දි මං හිතේ හැබැයි ඒ ඔළුව කැක්කුම මේ මිනිස්සෙක් දැඩි වරපටකින් ඔළුව වෙලලා වෙලලා තද කරන්නේ මහා විශාල කැක්කුමක් මට තිබුණා. ඒ රාජකුමාරේ මගේ වීරිය පොඩ්ඩක්වත් අඩුුනේ නෑ. මගේ සිහිය පොඩ්ඩක්වත් අඩුුනේ නෑ. හැබැයි මේ ශරීරයට නම් විශාල මහන්සියක් පීඩාවක් මහා පීඩාවක් තිබුණා. සංසිඳිලා තිබුණේ නෑ. රාජකුමාරී ඊට පස්සේ මා කල්පනා කළා මම තවත් මේ වීරිය දැඩි කරන්න ඕනේ. එහෙම දැඩි කරද්දි රාජකුමාරී මගේ ඒ වේදනාව ඊට පස්සේ දැනුනේ මගේ බඩට. බඩ ඇඹරිලා ගියා. කුසේ තිබිච්ච වාතය ඇඹරිලා ගියා. ගව ඝාතක ගෝලෙක් ආයුධයකින් ගවයෙකුගේ කුස කපන්නේ. මට බලවත් වේදනාවක් මේ කුසේ දැනුණ. මගේ කුස සම්පූර්ණයෙන්ම ඇඹරිලා ගියා. ඒත් මගේ වීරිය එහෙමම තිබුණා. සිහිය එහෙමම තිබුණා. නමුත් ශරීරේ පුරා විශාල මහන්සියක්, අධික මහන්සියක්, නොසන්සිඳීමක් තිබුණා. පින්වත්නි, මෙච්චර දුර සාමාන්‍ය මිනිසෙකුට කරන්න බෑ, මැරෙනවා. මෙච්චර දුර කරන්න බෑ. ඊට පස්සේ කල්පනා කළා මම මේ වීරිය තවත් දැඩි කරන්න ඕනේ. තවත් දැඩි කරන්න ඕනේ කියලා දැන් උන්වහන්සේ හුස්ම ගන්නෑ, පිට කරන්නෙත් නෑ, කන් වලින් කොහෙන්වත් දැන් නෑ, දැන් ගල වගේ, යකඩ වගේ කියනවා. රාජකුමාරී මගේ ශරීරයේ පුරාම විශාල දාහයක්, දැවිල්ලක් ඇති වුණා. මේ දැවිල්ල මොන වගේද කියන්නේ, බලවත් මිනිස්යන් දෙන්නෙක් ඇවිල්ලා දුර්වල මිනිස්සෙක්ව අත් දෙකිනුයි කකුල් දෙකිනුයි අරගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා දවනවා, තවනවා වගේ මගේ ශරීරයේ නිකන් ගින්නකින් දැවෙනවා වගේ දැවෙන්න පටන් ගත්ත දාහයක් ඇති වුණා. එහෙම ඇති වෙද්දිත් මම දිගටම වීරිය පැවැත්තුවා. ඒ වීරිය ටිකක්වත් අඩුුනේ නෑ. සිහිය ටිකක්වත් අඩුුනේ නෑ. හැබැයි මේ ශරීරයට අප්‍රමාණ මහන්සියක්, පීඩාවක් ඇති වුණා. මම මෙහෙම පීඩාවෙන් ඉගෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ එහෙම කරනකොට උන්වහන්සේ දැන් මේ තියෙන විදියට උන්වහන්සේ වැටිලා තියෙනවා. සිහිය නැතුව වැටිලා තියෙනවා. කියන රාජකුමාරේ මන් දිහා දෙවිවරු බලාගෙන හිටියා. එතකොට බුදුරජාන් වහන්සේ දිහා කවුද බලන් ඉඳලා තියෙන්නේ? ඇයි, දෙවිවරු තමයි ආරාධනා කළේ. තුසිත දිවි ලෝකෙ සිටිද්දි ආරාධනා කළා මහා වීරයාණනි. මහා වීරයන් වහන්සේ, දැන් ওই මහා වීර කියලා පාවිච්චි කරන්නේ කාටද? නිගණ්ඨනාත පුත්‍රට ඉන්දියාවේ. නමුත් මහාවීර කියන වචනේ ඉතිහාසෙ පාවිච්චි කරලා තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු වචනේ. මහා වීරයාණනි, කාලෝ යන්තේ මහාවීර, මහාවීර ඔබට කාලයයි. උපජ්ජ මාතු කුච්චියං මව කුසී උපදින සීක්වා සදේවකං තාරයන්තු. දෙවියන් සහිත ලෝකයාව ඊතර කරවීම පිණිස බුද්ධස්සු අමතං පදං සම්බුද්ධත්වයට අමෘත පදේ සාක්ෂාත් කරන සීක්වා. දෙවිවරු ආරාධනා කළා. ඒ ආරාධනාව කරාට පස්සේ උන්වහන්සේ බැලුවේ මේ කාලේ වැළුව සුදුසු කාලේ. මේ කාලයම නෙමෙයි, මේ වගේ නෙමෙයි, මේ පිරිච්ච කාලයන්නේ සුදුසු කාලේ. ඒ බලලා ඒ සුදුසු අම්මා හිටියා. ආන් එහෙම ඉපදුනේ. ඉපදිච්ච දවස් ඉඳලා දෙවියන්ගේ රැකවරණේ උන්වහන්සේට තිබුණ. දැන් දෙවිවරු ඇවිල්ලා බලාගෙන ඉන්නවා. රාජකුමාරී දෙවියන් ඇවිල්ලා මාදිස බලාගෙන ඉන්නවා. දැන් හොඳට සීය තියෙනවා. හැබැයි මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට හොඳට සීය තියෙනවා. දෙවිවරු කතා වෙන්න ගත්තා. අයියෝ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වුණා. දැන් බලන්න දෙවිවරුන්ට පෙනිච්චදී දැන් අපි මහලොකට යාගෙන එනවා. දැන් ගෞතම බුදුරජාන් වහන්සේ කියලා ඕක අවබෝධ කරන්න පුළුවන්ද? ගිහි ජීවිතය තුල ඕක කරන්න පුළුවන්ද? බැරි වේද? දැන් මේ අපි දොඩාගෙන යනවා. ධර්මයට තියෙන එන්න තියෙන අවස්ථාව නැති කරගෙන දැන් බලන්න මේ ධර්මයේ හොයද්දි වෙච්ච මහන්සිය මේ මහන්සිය අපිට තියෙනවද අපිට තියෙන පොත කියවන්න විතරනේ බලන්න මේ වෙනස ලෝකේ කවුරුවත් දන්නේ නැහැ දෙවිවරු එතකොට දෙවිවරු අතර දිවි ලෝකේ ගෝසාවක් ගියා මොකද්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අයියෝ අපවත් වුණා තව කොටසක් කියන්න ගත්ත දෙවිවරු කොටසක් නෑ තවම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත්ුනේ නෑ හැබැයි තව ටිකකින් අපවත් වේවි බලන්න ජීවිතේ කොච්චර තිබුණේ කියලා මරණයට 999ක් ජීවත් වෙන්න එකක් එහෙම තමයි මේ විමුක්තිය හොයාගෙන ගිහිලා තියෙන්නේ අද මේ හිස් ලෝකෙට වටින්නේ නැති වුණාට එහෙම විමුක්තිය හොයාගෙන ගිහින් තියෙන්නේ එතකොට තව දෙවි පුරුෂක් කියන්න ගත්තා නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙන්නේ නෑ ඔය තියෙන රහතන් වහන්සේ නමකගේ ස්වභාවය ඔය වැටිලා ඉන්නේ තව දෙවි කොටසක් කිව්වා ඊට පස්සේ දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තෙවිච්චදී බුදුරජාණන් වහන්සේ රාජකුමාරයාට කියනවා රාජකුමාරයා ඊට පස්සේ මං කල්පනා කළා මේක හරියන්නේ මං තව කල්පනා කරන්න ඕනි ක්‍රමයක් මම සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම මම නවත්තලා දානවා මට ආහාර පාන වලින් ඇති වැඩක් නැහැ මම විමුක්තිය උදෙසා ආහාර පාන නවත්තලා මම මේක දිගටම කරගෙන යනවා මේ වීරිය කියන රාජකුමාරී මං ඉස්සරහට දෙවිවරු පැමිණුණා පැමිණලා දෙවිවරු කියනවා අනේ පින්වතානන් වහන්සේ ආහාර නොගෙන විතර කින්දීපා දෙවිවරු එවිල කියනවා අනේ පින්වතානන් වහන්සේ ආහාර නොගෙන විතරක් ඉන්නපා යම් මේකින් ඔබ වහන්සේ සියලු ආහාර ගනිල්ල ප්‍රතික්ෂේප කළා හිටියොත් අපි ඔබ වහන්සේගේ මේ ශාරීරික රෝමයන් ඇතුලෙන් අපි දිව්‍ය ඕජස් දානවා කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ කියන රාජකුමාරය එතකොට මං කල්පනා කළා මං ආහාර ගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන මම සිටිද්දී යම් මේකින් මේ දෙවුරු මේ ශාරීරික දිව්‍ය ඕජස් දැම්මොත් මගේ අදිෂ්ඨානේ බොරුවක් වෙනවා මං ඒ නිසා දෙවිවරුන්ට කියන්න ඕනේ මේක කියලා දෙවිවරුන්ට කියේ බුදුරජාණන් වහන්සේ කියනවා දෙවිවරුන්ට ප්‍රකාශ කළා දෙවිවරුනි මේ ඔබ වහන්සේලාගේ ආහාර පාන මට ඕන නැහැ ඒක ඌමනා නැහැ මම එහෙනම් මගේ යැපීම මම බලා ගන්නම් කියලා කියනවා මේ රාජකුමාරේ මං ටිකින් ටික ආහාර අඩු කරගෙන ගියා අඩු කරගෙන ගිහිල්ලා දවසකට හාල් ඇටයක් මුං ඇටයක් වගේ ආහාර ප්‍රමාණයක් තමයි මං ගත්තේ ඊට පස්සේ ඊටාම ওই කඩල තඹපු විශ්ම ටික උගුර ඒ කොල්ලු තඹපු විශ්ම උගුරක් මෙච්චරේ ගන්නෙ ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියන රාජකුමාරී මව සීග්‍රෙන් කෙට්ටු වුණා. මේ ශරීරයේ මොනතරම් කුෂ වුණාද කියන්නේ මගේ අතපය ඔක්කොම දිස්සුනේ කළු වැල්පුරුක් වගේ. ඊළඟට මේ ඔටියෙකුගේ උස්වෙච්ච ඇට වගේ තමයි මගේ මේ ඉල ඇට පෙවුනේ, උකුල් ඇට පෙවුනේ. දිරා ගියපු ශාලාවක තියෙන පරාල ටික වගේ මගේ පපුවේ ඇට පෙනුනේ. මගේ ඇස් දෙක ගැඹුරට ගිලුණා. ලිම් පතුලක තියෙන වතුරේ තරු එළියක් පේනවා වගේ. මගේ මේ ඇස් දෙක යටට ගිලුණා. මගේ හිස සම්පූර්ණයෙන්ම ඇකිලිලා ගියා. දැන් උන්වහන්සේ සති ගණනක් මාස ගණනක් කවුරුදු ගණන නෑම නෑ. කියන රාජකුමාරයේ මේ අල්ප ආහාරතාවයේ මොන තරම්ද කියන්නේ. ඇකීලිච්ච වේලිච්ච ලබු ගෙඩියක් වගේ මගේ හිස තිබුණි මම මගේ කුස අත ගාද්දි මට පිටකොන්ද අල්ලන්න පුළුවන් වුණා පිටකොන්ද අත ගාද්දි මට කුස අල්ලන්න පුළුවන් වුණා රාජකුමාරයේ මේ ශරීරේ කොයි තරම් කුස වුණාද කියන්නේ මට වැසිකිලියන්න ඕන වෙන වෙලාවට මං වැසිකිලියන්න පාත් වෙනවා එහෙම මාව ඇදගෙන වැටෙනවා ඊට පස්සේ මම නැගිටලා මගේ අතපය පීදෙනකොට මවිල් කුණු වෙලා ගැලවිලා අතට එනවා දැන් ඔන්න බලන්න බෝසතාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයා ගැනීම සඳහා තියෙන වීරිය රාජකුමාරයේ සමහර මිනිස්සු මා බලන්න ආවා ආරංචි වෙලා වීරිය කරනවා කියලා ආරංචි වෙලා බලන්න ආවා ඇවිල්ලා මන් දිහා බලලා මිනිස්සු මූණට මූණ බලාගෙන කතා වෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් හරි කලුයි දිගින් දිගටම මේ කරගෙන ගියා ඊට පස්සේ රාජකුමාරේ මම මෙන්න මෙහෙම කල්පනා කළා අතීතේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණුරු යම් වීරියක් මේ කයට යම් දුකක් දුන්නාද මීටත් වඩා දුකක් දෙන්න නම් නැහැ අනාගතේ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් මේ ශරීරයට යම් දුකක් දෙන්න තියනවා නම් මීටත් වඩා දුකක් දෙන්න නැහැ ඒ නිසා වර්තමානයේ යම් මේ ශරීරයට උපක්‍රමයක් තුලින් යම් දුකක් දිය යුතු නම් යම් පීඩාවක් දිය යුතු නම් දැන් යම් වෙහෙසක් කළ යුතු නම් ඒ සියල්ල මා විසින් කරන ලදී. මීරත්වදා ශරීරයට දුකක් දෙන්නේ නැහැ. නමුත් මේ තරම් දුකක් මේ ශරීරයට දීලත් මට කිසිම විශේෂ ඥානයක් අවබෝධ කරගන්න බැරි වුණා. සියානුකු අඤ්ඤෝ මග්ගෝ බෝධාය එසේනම් අවබෝධයේ පිණිස විනත් මඟක් ඇද්දෝ හෝයි සිටවිලි එන්න පටන් ගත්තා රාජකුමාරේ මට එකපාරට මගේ පුංචි කාලේ මතක් වුණා හරි මම පොඩි කාලේ අපේ පියාගේ වප්මගුල් දවසේ මං අර දඹගස් සෙවණේ වාඩි විලා මං කාමයන්ගින් වෙන් වෙලා අකුසල ධර්මයන්ගින් වෙන් වෙලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ උපදවාගෙන මම හිටියා පුංචි කාලේ රාජකුමාරේ මට ඒක මතක් වුණා ඊට පස්සේ මට නිකන් හිතුණා මේකවත් මට උපකාර වෙයිද අවබෝධයේ පිණිස රාජකුමාරේ එතකොට මට හිතුණා හරි මේක තමයි මං දැන් කළ යුත්තේ ඊට පස්සේ රාජකුමාරේ මට හිතුණා මෙතන තියෙන විචක්ක විචාර ප්‍රීති සුඛය සහිත ඒකාග්‍රතාවයක් මේ ඒකාග්‍රතාවයත් එක්ක තියෙන ප්‍රීති සුඛයක් එහෙමනම් දැන් මං දරන මතේ තමයි සැප ලබන්න නම් දුක් දිය යුතුයි එහෙමනම් සැපයෙන් සැප ලබන්න බැරිද රාජකුමාරේ මට හිතුණා නෑ මේ සැපේට මං බය වෙන්නේ මොකටද මේ සැපේ කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ සැපයක් නෙව එහෙමනම් මම මේ සැපේට බිය විය යුතු නෑ යම් මේ සැපයක් ඇද්ද මේ කාමයන් තුලින් උපදවගත් සැපයක් නෙවෙයි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ලැබුණා වූ සැපයක් මම මේ සැපේ දිගටම පුරුදු කරන්න ඕනේ රාජකුමාරී මංගේ ප්‍රථම ධානයේ වඩන්න මහන්සි ගත්තා රාජකුමාරී මට ඒක කරගන්න බෑ ශරීරයේ අතිශයින්ම දුර්වලයි රාජකුමාරී දැන් මං කල්පනා කළා තවදුරටත් මේ වැඩේ මේ ශරීරයේ දුක් දීම පළක් නෑ මං ඒක අත්හැරියා අමාරුවෙන් මං පාත්‍රයත් අරගෙන පිණ්ඩපාතේ වඩින්න තීරණය කළා පිණ්ඩපාතේ වැඩලා දානි අරගෙන ටික ටික වළඳන්න පුරුදු වුණා දානේ ටික ටික වළඳන්න පුරුදු වුණාම මේ ශාරීරික දුර්වලතා ටික ටික මගහැරින්න පටන් ගත්තා රාජකුමාරිය මෙහෙම කරද්දි මා දිහා බලාගෙන හිටියා පස් දිනක් කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානා මස්සජී කියන ශ්‍රමණයන් වහන්සේලා පස් දෙනා මේ ශ්‍රමණවරු පස් දෙනාම දැරුවේ මා කලින් දැරුව මතෙමයි මොකද ඒ දැරුව මතය සැප ලැබීමට නම් දුක් දිය යුතුයි ශරීරයට කිරේ මතේ හිටියේ ඒ ඇත්ත බලාගෙන හිටියා මං මේ ශරීරයට දුක් දෙද්දි දැන් අවබෝධ කරයි දැන් අවබෝධ කරයි. තවමත් තියෙන්නේ දරන්නේ ඒ මතයේ ඇත්ත තවම දරන්නේ. රාජකුමාරයේ ඒගොල්ලෝ බලාගිරිය දැන් අවබෝධ කරලා අපට මේ ධර්මයේ උගන්නාවේ කියලා. නමුත් රාජකුමාරයේ හාත්පසින් වෙනස් එකක් උනේ. මම මේ ඔක්කෝම අතහැරලා පින්දපාති වැඩියා. පින්දපාති වැඩිලා මම දානීය වළඳන්න පටන් ගනිද්දී ශාරීරියේ ශක්තිමත් වෙන විදියට ශාරීරියේ පවත්වීමට ආහාර වළඳන්න පටන් ගනිද්දී මේ අය කතා වුණා වැඩක් නැහැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ වීරිය සම්පූර්ණයෙන්ම කන පිට හැරුණා. සම්පූර්ණයෙන්ම හැරලා දැන් මියා සැපේ පැත්තට හැරුණා. දැන් සැප බහුල පැත්තට හැරුණා. දැන් දුකෙන් නිදහස් වෙන මාර්ගය යාට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ආයිම වුණා කියලා ඒ අය අත්හැරලා ගියා. රාජකුමාරයේ මන් ටික ටික පිණ්ඩපාති කරගෙන මේ ශරීරය සුවපත් කරගත්තා. ඊට පස්සේ මම පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කළා. දැන් එතකොට අපට පේනවා දැන් මහා බෝසතාණන් වහන්සේ පුංචි කාලේ ආනාපාන සතිය කළා තමයි පළවෙනි ධ්‍යානෙට පැමිණුණේ. අපිට පේනවා එතකොට උද්දකරාම පුත්‍ර ඒ වගේම ආලාර කාලාම දෙන්නගෙන් ඉගෙනගත්තු එක ආනාපාන සතිය තුලින් කායනුපස්සනාවකින් ඉගෙනගත්තු එකක් නෙවෙයි. ඒක සම්බන්ධ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අතහැරියා. ඒකට සිවරයි. දැන් මේ උන්නාස තනියම පොඩි කාලේ පුරුදු කරපු ආනාපාන සතිය රාජකුමාරී මං ඊට පස්සේ දෙවනි ධ්‍යානයට පුරුදු කළා. තුන්වෙනි ධ්‍යානයත් පුරුදු කළා. හතරවෙනි ධ්‍යානයත් පුරුදු කළා. රාජකුමාරිය මගේ හිත ඉතා සියුම් වුණා. හරි ප්‍රභාස්වර වුණා. කෙලෙසුන් සමග එක් නොවන විදියට මගේ හිත පැහැත්තුණා. හරි මෘදු වුණා. ඕන ඕන විදියට මේ හිත හසුරවන්න පුළුවන් වුණා. කිසිම ආකාරයකින් මේ හිනහඬ පිපුරුවත් මේ හිස තැති නොගන්න මට්ටමට සමාධිය තුළ මේ සිත ශක්තිමත් වුණා. ආන්ගේ සිත මම හැරෙව්ව නෝනින් යුක්තව අතීතේ බලන්න. රාජකුමාරි මම මගේ අතීතේ බැලුවා. නොයේක ආකාරයෙන් මං අතීතේ ජීවත් වෙච්ච ආකාරේ මං හොඳට ආපස්සට නෝනින් විමසිමස බැලුවා. රාජකුමාරි මං දැක්කා මගේ අතීත ජීවිතේ එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි, පහක් නෙවෙයි, දහයක් නෙවෙයි, විස්සක් නෙවෙයි, පණහක් නෙවෙයි, සීයක් නෙවෙයි, දාහක් නෙවෙයි, පන්දාහක් නෙවෙයි, ලක්ෂයක් නෙවෙයි, කල්ප ගණන් මං දැක්කා මගේ ජීවිතය ආපස්සට. අප්‍රමාදීව වීරිය කරන කෙනෙක් යම් ඥාණයක් තමන්ගේ අතීතය ගැන ලැබිය යුතුද? මගේ ඥාණය ලබා ගත්තා. ඒක මගේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයයි. රාජකුමාරී ඊට පස්සේ මං ආයිත් මම හතරවෙනි ධ්‍යානෙට ආවා. ඇවිල්ලා මේ හතරවෙනි ධ්‍යානෙ තුල ආයෙමත් මේ සිත බලවත් කළා. බලවත් කරලා ඊට පස්සේ මං මුදට ඒක යෙදෙව්වා. ඒ සිත යොමු කළා මේ ලෝක සත්‍යයන් දෙසට. මං දැක්ක මේ ලෝක සත්‍ය මේ යන ආකාරය. මේ සත්‍යයන් මේ යන්නේ තම තමන් කරන්නා වූ කර්මයන්ට අනුව සකස් වෙච්ච විඥානයක් තමයි සත්‍යයන් තුලින් චුත වෙන්නේ. තම තමන්ගේ කර්මානුරූපෝ සකස් වෙච්ච විඥානයක් තමයි මේ සත්‍යයන්ගේ චුත වෙන්නේ. මං දැක්කා. ඒ වගේම මේ සත්‍යයන් උපතක් කරා යද්දී අර කර්මානුරූපෝ සකස් වෙච්ච විඥානයට අනුරූපෝ කර්මයට අනුරූපෝ තමයි සත්‍යයන් උපදින්නේ. මං ඒකත් දැක්කා. මං දැක්ක මේ සත්‍යයන් දුගතිය උපදින හැටි. මං දැක්ක මේ සත්‍යයන් සුගතිය උපදින හැටි. මං දැක්ක පෞකාර ජීවිත කරා යන හැටි, පින්වන්ත ජීවිත කරා යන හැටි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මානුරූපව. මට ඒ ගැන තිබුණා නම් යම් අනවබෝධයක්. ඒ අනවබෝධේ මට නැතුව ගියා කියන රාජකුමාරේ. අතීතයේ ගැන මට තිබ්බනම් අවිද්‍යාවක්. ඒ අවිද්‍යාව නැති වෙලා පුබ්බේ නිවාස ඥානය නිසා මට අතීතයේ ගැන විද්‍යාවක් ඇති වුණා. අවබෝධය නැති වෙලා මේ සත්‍යයන් චුත වෙන මැරෙන ආකාරය ගැන මට අවබෝධයක් නැතිකමක් තිබ්බද? අවිද්‍යාවක්. මට ඒක නැති වෙලා අවබෝධයක් ඇති වුණා විද්‍යාවක් ඇති වුණා රාජකුමාරයේ මං ඊට පස්සේ මේ සමාධිය හතරුනි ධානයේ දක්වා දිනු කරපු සමාධිය මම මගේ ජීවිතය සම්බන්ධයෙන් විමසා බලන්න යෙදුවා යදවද්දි මා දැක්කා මේ ඇසකන නාසය දිවකය මනස රූප වේදනා සංඥා සංකාර විඥාන ජාති ජරා මරණ සූක වෙලපී මේ ජීවිතයත් එක්ක තියෙන හැටි මන් දැක්ක මේක තමයි දුක ඒ වගේ මන් දැක්ක මේ දුක තිබෙන්නේ අවබෝධයක් නැතිකම නිසා තණ්හාවත් එක්ක එකතු වෙලා මේක තමයි මේ දුක හටගන්න හේතුව මන් ඒ වගේම දැක්ක මේ දුක නිදහස් වෙන්න පුළුවන් මේ අවබෝධය ඇති වෙලා තණ්හාවෙන් නිදහස් වුණා නම් මේක තමයි දුකින් නිදහස් වීම මන් දැක්ක මේකට කරන්න තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මට මේ මාර්ගය අහු වුණා මේක තමයි කරන්න ඕනේ කියලා මට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැටෙන්න පටන් ගත්තා මන් තව ගැඹුරට බැලුවා බලද්දි මන් දැක්කා කාමය ආශ්‍රවයක් හැටියට මේ ජීවිතේ තියෙනවා භවය ආශ්‍රවයක් හැටියට මේ ජීවිතේ තියෙනවා අවිද්‍යාව කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව මේ ජීවිතය ඇතුළේ තියෙනවා මන් දැක්කා මේ ආශ්‍රව හටගන්නේ අවිද්‍යාවෙන්මයි කියලා දැක්කා මේ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් මේ ආශ්‍රවයන්ගෙන් බේරෙන්න පුළුවන් කියලා මන් දැක්කා මේකට කරන්න තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා මට මේ මාර්ගය අහුණා රාජපුරුෂී මම මේක කරගෙන ගියා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු කරගෙන රාජපුරුෂී මගේ හිතේ යම් කාම ආශ්‍රවයක් තිබ්බාද ප්‍රහාණය වෙලා ගියා යම් භව ආශ්‍රවයක් තිබ්බාද ප්‍රහාණය වෙලා ගියා අවිද්‍යා ආශ්‍රවයක් තිබ්බාද ප්‍රහාණය වෙලා ගියා අනවබෝධය නැති වෙලා විද්‍යාව ඉපදුනා මම මේ සියලු දේ නිදහස් වුණා රාජකුමාරී මට නිදහස් වෙච්ච ගමන් මට අවබෝධයක් ඇති වුණා මම නිදහස් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කියලා අවබෝධයක් ඇති වුණා ඒක මගේ විමුක්ති ඥාන දර්ශනයයි මගේ මේ නිවන් මඟ සම්පූර්ණ මගේ බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ වුණා මට තවදුරටත් කරන්න දෙයක් නැහැ කියලා අවබෝධ වුණා මට විද්‍යාව පහළ වුණා අප්‍රමාදීව කෙනෙකුට ලැබෙන යමක් ඇද්ද ඒ මට ලැබුණා රාජ කුමාරය මම එතකොට කල්පනා කළා මෙහෙම අධිගතෝ කෝ ම්‍යායන් ධම්මෝ මන් දැන් ධර්මයක් අවබෝධ කරලා තියෙනවා ගම්බීරෝ ගැඹුරුයි දුද්දසෝ දැකීමට දුෂ්කරයි දුරනුබෝධෝ අවබෝධයට දුෂ්කරයි සන්තෝ ශාන්තයි පණීතෝ ප්‍රණීතයි අතක්ඛාවචරෝ තර්කෙන් ලබන්න බෑ නිපුනෝ සියුම් පඬිත වේදනියෝ බුද්ධිමතුන් සාක්ෂාත් කළ යුතු එක ආලේ රාමකෝ පණායම් පජා ඒ වුණාට මේ සාමාන්‍ය ලෝක සත්වයා තෘෂ්ණාව තුල ජීවත් වෙනවා ආලේ රත තෘෂ්ණාවට ඇලී ඉන්නවා ආලේ සම්මුදිතා ආසාවෙන් සතුටු වෙවි ඉන්නවා මෙවන් ලෝක සත්වයා මේ ප්‍රතිත්‍ය සමුත්පාද හේතුඵල ධර්මතාවය අවබෝධ කරාවිද මෙවන් ලෝක සත්වයා සියලු සංස්කාර සංසිඳී ගිය සියලු කෙලෙසුන් සංසිඳී ගිය තෘෂ්ණාවක්ෂේ වූ විරාගී තෘෂ්ණා නිරෝධින් ලබන නිවන අත්දකීවිද ඒ මොකද එහෙම උන්වහන්සේට හිතෙන්න හේතුව දැන් බලන්න උන්වහන්සේ ගත්ත මහන්සිය දැන් උන්වහන්සේ නිවන කරා යන්න එක දිගට මොනතර මහන්සියක් අරගෙන මොනතරම් විරාගී ජීවිතයක් පුරුදු කරලා අර උපමා තුනක් දැක්කනේ උපමා තුන වැටුණා ඒ තුල උන්වහන්සේට ඇතිවෙච්ච හැඟීම සාධාරණ නැද්ද උන්වහන්සේට ඇතුණේ සර්ව සාධාරණ හැඟීමක් ඇයි මේ දක්කපු උන්වහන්සේ මහන්සිය ඒ වීරිය ඒ සිහිය ඒ නෝන ඒකත් එක්ක උපදවාගත්තු දේ තුල ඒ කිසිවක් නොකොට මේ ගිවල් දොරවල් මිනිස්සු මේ මිනිස්සු කාමයෙන් සතුටු වෙවි ආලයෙන් සතුටු වී ඉන්න මිනිස්සුන්ට මේක තේරෙවිද? ඒ හැගීම උන්වහන්සේගේ අත්දැකීම් එක්කයි අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේගේ හැඟීම සාධාරණ එකක් නේ. උන්වහන්සේට ඇති වුණා ඒ හැඟීම. ඊට පස්සේ උන්වහන්සේ කියන රාජකුමාරී මට එතකොට හරි ලස්සන ගාථාවක් මට නිකම්ම වැටහුණා. නිකම්ම වැටහුණා. මොකද්ද ගාථාව? උන්වහන්සේට ඇති වුණා ගාථාව. කිච්චේන මේ අධිගතං හලංදානි පකාසිතුං රාග දෝෂ පරිතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝතගාමින් නිපුනං ගම්භීරං දුද්දසං අනුං රාගරත්තාන දක්ඛින්ති තමොක්ඛන්දේන ආවටං. එතකොට මේ උන්වහන්සේ කියන රාජකුමාරි බට මෙන්න මේ ගාථාව නිකම්ම හිතට ආවා. ඒ තමයි කිච්චේන මේ අධිගතං. මම මේ ධර්මයේ අවබෝධ කළේ ඉතාමත් දුකසේ. අලංදානි ප්‍රකාශිතු මේක ප්‍රකාශ කළාට වැඩක් වෙන එකක් නෑ. රාග දෝෂ පරිතේහි රාග ද්වේෂයන්ගෙන් පටලවි ගිය සත්වයාට නායන් ධම්මෝ සුසම්බුදු මේ ධර්මයේ පහසුවෙන් අවබෝධ කිරීම පුළුවන් වැඩක් නොවේ. පටිසෝත ගාමින් මේ ධර්මයේ පටිසෝත ගාමින් ප්‍රතිවිරුද්ධ දිශාවට යන එකක්. නිපුණං සියුම් එකක්. ගම්භීරං ගැඹුරු එකක්. දුද්දසං දකින්ට දුෂ්කර එකක්. මේ ධර්මයේ ඉතාමත් සියුම්. රාග රත්ත නදක්ඛින්ති තමොක්ඛන්දේන ආවට අවිද්‍යාව නැමති අඳුරින් වෙලී සිටින රාගයෙන් ඇලී සිටින සත්වයා මේ දකීවිද? රාජකුමාරේ මගේ හිත ධර්ම දේශනාවට යෙමු උනේ නැහැ. බලාගෙන හිටිය දෙවියන් බගුන් සහිත ලෝකයා මිනිස් ලෝකෙ මිනිස්සු දන්නේ මේක. මිනිස්සු පරණ විදියටම කුඹුරු යනවා, නගුල අරගෙන හාන්න යනවා, ගෑනු ටික දර කඩන්න යනවා, මැලු කඩන්න යනවා, කොල්ලු ටික බෝලේ පස්සේ දුවනවා. ඒ කාලේ එහෙම නෙවුනේ. හරක් දක්වනවා තව කොටසක්. ඒගොල්ලෝ දන්නවද මේ ලෝක සත්‍යයේ විමුක්තිය පිණිස කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා? දෙවියන් බමුන් දන්නවා. ඒ දෙවියන් බමුන් අතරේ සාම්පති බ්‍රහ්මරාජයා කියන රාජකුමාරය, සාම්පති බ්‍රහ්මරාජයා දැක්කා මගේ සිත. සාම්පති බ්‍රහ්මරාජයා මගේ සිත දැක්කා. දැකලා ඒ දෙවිවරුන් අතර මහා කෝලාහලයක් ඇති වුණා. නස්සති වත බොහෝ ලෝකෝ බවත්නි ලෝකයේ විනාශ වෙන්න යන්නේ. විනස්සති වත බොහෝ ලෝකෝ බවත්නි ලෝකයේ නැත්තටම නැති වෙන්න යන්නේ. ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැන් පහළ වෙලා ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේට ධර්ම දේශනාවට සිත නැමින්නේ. රාජකුමාරී එතකොට ඒ සාම්පති බ්‍රහ්මරාජයා මා ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා වන්දනා කරගෙන ධන ගහගෙන මට කියා හිටියා, දේසේතු බන්ති භගවා ධම්මං ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කරන සීක්වා. දේසේතු සුගතු ධම්මං සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සීක්වා. සම්ති සත්තා අප්ප රජක්ක ජාතිකා. මේ ලෝකේ ඉන්නව කෙලෙස් අඩු සත්වයෝ. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ඔබ වහන්සේ අවබෝධ කොට වදාළ මේ ධර්මය ලෝකයාට අහන්ට නොලැබුණොත් ඒ ලෝක සත්‍යාගය අර තියෙන ಗುಣ ටිකත් පිරිහි යනවා. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාචාරෝ. ඔබ වහන්සේ ওই ධර්මයේ දේශනා කරගෙන ගියොත් ධර්මයේ අවබෝධ කරගන්න අය පහළ වෙනවා. රාජකුමාරී ඊට පස්සේ සාම්පති බ්‍රහ්මරාජයා මට මේ වගේ ගාථාවන් කීපයක් කිව්වා. පාතු රහෝසි මගදී සුපුබ්බේ ධම්මා. කලින් මේ මගද ජනපදයේ ධර්මයන් කියලා දේවල් ඇති වෙලා තියෙනවා. අසුද්ධෝ සමලේහි චින්තිතු, කෙලෙස් සහිත අසුද්ධ පුද්ගලයන් විසින් හිතපු දේවල් තමයි ලෝකේ තිබෙන්නේ. අවාපුරේතං අමතස් ද්වාරං. ඒ නිසා ස්වාමීනි, මේ නිවන් මඟට ද්වාරය විවර කරන සීක්වා. සුනන්තු ධම්මං විමලීනානු බුද්ධං. මේ නිර්මල సంతානේති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනේ මේ ලෝක සත්‍යෝ අසත්වා. දැන් මේ කවුද කියන්නේ? සාම්පති බ්‍රහ්මරාජයා කියන ස්වාමීනි, සීලේ යථා පබ්බත මුද්ද නිට්ඨිතෝ යථාපි පස්සෙය ජනතං සමන්තතෝ. ස්වාමීනි, ගල් කුලක් මුදුනට නැගගත්තු කෙනෙක් වගේ ඔබ වහන්සේ, ගල් කුලක් මුදුනට නැගගත්තු කෙනෙක්, ඒ ගල් පර්වතයේ මුදුනේ ඉඳලා හාත්පස සිසාරා බලද්දී පහළ ඉන්න ජනතාව පේනවා. තතූපමං ධම්මමයං සුමේද. මහා නුවණැතියන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මයන්නේ ඒ විදිහට බලන්න මේ ලෝකෙ දිහා. පාසාද මාරුහි සමන්ත චක්කු. ඔබ වහන්සේත් ඒ සයලමේ පර්වතයකට නැගපු මිනිස්සු බලනවා වගේ ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගී ආත්පස බලන සීක්වා. සෝකාව තින්නම් ජනති මපේත සෝකෝ. සෝක රහිත වූ නිදුකානනී, සෝකයෙන් විදින දුක් විඳින ජනතාව දෙස බලන සීක්වා. අවික්කස්සු ජාති ජරා විභූතං. ජාති ජරාවෙන් ඉපදීමෙන් ජරා මරණයෙන් මඩනාලද මේ සත්වයන් දෙස බලන සීක්වා. උත්තේහි වීර විජිත සංගාම. යුද්ධෙන් ජයගත්තා වූ මහා වීරයන් වහන්සේ නැගී සිටින සීක්වා. සත්වාහ මේ ලෝක සත්වයාව සසර නැමැති කතරින් ඉතිර කරවන්නා වූ ගැල්කරුවාණනි. අනන ලොවෙහි ණය නැතියාණනි. විචාර ලෝකේ ලෝපුරා සැරිසරා වඩින සීක්වා. දේශස්සු භගවා ධම්මං. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සීක්වා. අඤ්ඤාතාරෝ භවිස්සති. අවබෝධ කරගන්න අය පහළවන්නා හුය. බලන්න කොච්චර ලස්සනද. දැන් මේවෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ගොඩාක් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වම්පත එයා වගේම හිස් පුද්ගලෙක් කියලා. ඇද බලනවා එයා අනිත්‍ය දිහා බලන විදියට. අඳුනන්නේ මේ ලෝක සත්වයාගෙන් වෙන්වෙච්ච ජීවිතේ බුද්ධිමත් කෙනාට සඳයි තරුවේ අතර වෙනස දකින්න පුළුවන්. බුද්ධිමත් කෙනාට හිරුයි අනිත් ආලෝකය අතර වෙනස දකින්න පුළුවන්. අන්න ඒ වගේ බුද්ධිමත් කෙනාට මේ ලෝක සත්වයන්ගෙන් බුදුරජාණන් වහන්සේව වෙන් කරලා දකින්න පුළුවන්. හැබැයි දකින්න දැක්ක යුත්තේ ධර්මයෙන්මයි. රාජකුමාරී, මං මේ සාම්පති බ්‍රහ්මරාජාගේ ආරාධනාව පිළිගත්තා. මට ඇති වුණ හරි කරුණාවක්. අන්න බලන්න ඉස්සලාම උන්වහන්සේ ඊට පස්සේ ඇතුණේ මොකද්ද? කරුණාවක් ඇති වුණා. සත්‍යේ සුච කාරුණ්‍යං පටිච්ච. මේ සත්‍යයන් කෙරෙහි කාරුණික බව නිසා මම බුදු ඇසින් මේ ලෝකෙ දිහා බැලුවා. බලද්දී මා දැක්ක රාජකුමාරී මේ ලෝක සත්‍යයන්ගේ විවිධත්වය. මේ සත්‍යයේ අප්‍රජක්කේ සමහර සත්‍යයන් ඉන්නවා කෙලෙස් අඩුයි. මහා රජක්කේ සමහර ඉන්නවා කෙලිස් වැඩි. තික්ඛින්ද්‍රී සමහර ඉන්නවා හරි සියුම් ආකාරයට කල්පනා කරන්න පුළුවන් අය. මෘදින්ද්‍රී සමහර ඉන්නවා හරි මෘදු විදියට කල්පනා කරන්න. සමහර අය ඉන්නවා ස්වාකාරී, පැහැදිලි කරවල දෙන්න ලීසි. සමහර ඉන්නවා ද්වාකාරී, පැහැදිලි කරලා දෙන්න අමාරුයි. සමහර ඉන්නවා මේ පරලොවට බයින් වාසය කරන අය. රාජකුමාරී, මට මේක පෙනුනේ පොකුණක් වගේ. මොකක් වගේද පෙනුනේ? පොකුණක් වගේ. පොකුණේ තියෙනවා නෙළුම් මල්, මහ නෙළුම් මල්, සුදු නෙළුම්, රතු නෙළුම්. මේ පොකුණ ඇතුලේ තියෙන පොහොට්ටු තාම වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. ඒ જાතිය අයත් මේ මිනිස් ලෝකේ ඉන්නවා. පොකුණ ඇතුලේ මෝරගෙන ඉන්න පොහොට්ටු වගේ තාම වතුරේ තියෙනවා. ඒ මායත් මේ මිනිස් ලෝකේ ඉන්නවා. පොකුණෙන් උඩට ආපු ගමන් පොහොට්ටු තියෙනවා. ඒ මායත් මේ ලෝකේ ඉන්නවා. හොඳට මෝරපු පොහොට්ටු, මේ පිපෙන්න ඔන්න මෙන්න තියෙන මල් පොහොට්ටු තියෙනවා. ආන් ඒ වගේ අයත් මේ ලෝකේ ඉන්නවා. මම මෙහෙම දැකලා සාම්පති බ්‍රහ්මරාජයාට මම මෙහෙම උත්තර දුන්න මෙන්න මේ ගාථාවෙන් අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේසෝතවන්තු පමුංචන්තු සද්ධං විහිංස සංඤී පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ අපාරුතා තේසං අමතස්ස ద్వාරා තේසං කිව්වේ අර නොනැතියන් හට අමා මහ නිවනට යන ద్వාරය විවෘත කරන ලද්දේය ධර්මයේ අසනු කැමැති අය සවන් යමාගෙන ශ්‍රද්ධාව මුදත්වා මාමේ ධර්මයේ බ්‍රහ්ම රාජේ මාමේ ධර්මයේ මිනිසත් වගට නොකියන්නට හිතුවේ බෙහෙසක් වේවි කියා හිතාගෙනයි සාම්පති බ්‍රහ්ම රාජයා මගේ ආරාධනාව භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා කියලා එතනම නොපිනී ගියා මම කල්පනා කළා කාටද මම මේ ධර්මයේ පළමුවෙන්ම දේශනා කරන්න ඕනේ ලෝකි සුදුසුම කෙනා කවුද කියලා දැන් බුදුරජාණන් වහන්සේ සොයනවා කල්පනා කළා ආලාර කාලම හොඳයි බොහෝ කාලයක් විරාගී සිතින් කල් ගෙවන කෙනෙක් ආන්‍ය හොඳයි මේ මට මේ ධර්මයේ කියන්න කියලා බැලුවා බලද්දී ආලාර කාලම මිය ගිහින් එහෙම බලද්දී නුවණින් විමසලා බලද්දී දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි ආලාර කාලම සතියකට කලින් මිය ගියා දැන් දෙවිවරු හොඳ කල්පනාවෙන් ඉන්නේ නේ දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි ආලාර කාලම සතියේට කලින් මිය ගියා. එහෙම කියද්දී රාජකුමාරේ මටත් වැටහුණා. ආලාර කාලාම සතියේට කලින් මිය ගියා. රාජකුමාරේ මා ඊට පස්සේ කල්පනා කළා ඊළඟට මං එහෙනම් කාටද කියන්න ඕනි? රාජකුමාරේ මට මතක් වුණා උද්දක රාම පුත්‍ර. මං කල්පනා කළා මෙයත් හොඳ කෙනෙක්. මේ ධර්මයේ කියන්නේ. මම බොහොම විරාගී ජීවිතයක් ගෙවූ කෙනෙක්. එතකොට දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උද්දක රාම පුත්‍ර ඊයේ රාත්‍රියේ මැරුණා. මට එතකොට තේරුණා උද්දක රාම පුත්‍ර ඊ රාත්‍රියේ මට හරි අනුකම්පාවක් ඇති වුණා ආලාර කාලාම ගැනත් උද්දක රාම පුත්‍ර ගැනත් අනේ මහ විශාල ලාභයක් මේ ඇත්තන්ට අහිමි වුණා මම මේ ධර්මයේ මේ ඇත්තන්ට කිව්වනම් ඒ කියපු ක්ෂණින් අවබෝධ කරගන්නවා ඊට පස්සේ රාජකුමාරයේ මා කල්පනා කළා කාටද මේ ඉක්මනට අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මා මේ ධර්මයේ කියද්දී රාජකුමාරී මට මතක් වුණා පස්වග භික්ෂුන් වහන්සේලා මතක් වුණා පස්වග භික්ෂුන් වහන්සේලා මතක් කළා මං කල්පනා කළා මට වීරිය වඩද්දි මං පදන් වීරිය කරද්දි මට බොහොම උපකාර කළා මේ පස්නම මං එහෙනම් ගිහිල්ලා මේ ඇත්තන්ට ධර්මයේ කියන්න ඕනේ කියලා මං බැලුවා කොහෙද ඉන්නේ කියලා මං දැක්ක මෙයා හිටියේ බාරණැස් සිසිපතන මිගදායේ මං ඊට පස්සේ හිට යන්න පිටත් වුණා අතරමඟදී රාජකුමාරී මට මුණ ගැහුණා උපක කියලා ආජීවකෙක්. උන්නේ මන් දිහා බලාගෙන හිටියා. ඉඳලා කියනවා ආයස්පුතුන් වහන්සේ ඔබ වහන්සේ හරි ලස්සනයි. ඔබ වහන්සේගේ සමීපය දීප්තිමත් බබලනවා. ඔබ වහන්සේ කවුරුන් උදෙසා පැවිදි වෙච්ච කෙනෙක්ද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුරුන්ද? කවුරුන්ගේ ධර්මයකටද වහන්සේ කැමති රාජකුමාරේ මංගේ උපකට මෙන්න මේ ගාථාවන් වලින් උත්තර දුන්නා සබ්බා බිභූ සබ්බ විදු හමස්මි සබ්බේ සුධම්මේසු අනුපලිත්තු සබ්බං ජහෝ තන්නක්ඛයේ විමුත්තු සයන් අභිඤ්ඤාය කමුද්දිසෙයං සියලු අකුසල් මැඩලු සියලු දේ අවබෝධ කරපු කෙනෙක් මා ලොවෙහි කිසිවකට නොවැළෙන ලෙස දිවි ගෙවන කෙනෙක් මා සියල්ල අත්හල කෙනෙක් මා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්තිය සාක්ෂාත් කළ කෙනෙක් මා සුඛී ප්‍රඥාවෙන් තමන්ගේම අවබෝධයෙන් ලත් මේ දැනුම අභියස මා කවරෙක්නම් ආචාර්යෙකුට සොයන්නද නමේ ආචාරියෝ අත්ථි සදිසෝ මේ නවිජ්ජති මට ආචාර්යවරයෙක් නැහැ මාලත් දෙනුමට සමාන කෙනෙක් මට සොයා ගන්නට නැහැ සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝ දෙවියන් සහිත ලෝකය අතර මා හා සමාන වූ කෙනෙක් නෑ අහං හි අරහ ලෝකේ මා තමයි ලෝකේ රහතන් වහන්සේ අහං සත්තා අනුත්තරෝ මා තමයි අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ ඒකෝමි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ මම හුදිකලාව තනියම තමයි මේ සම්බුද්ධත්වයට පත් වුනේ මම සිසිල් වී නිවී ගී සනසුණු කෙනෙක් ධම්මචක්කං පවත්තේතු ගච්ඡාමි කාසිනං පුරං මම කාසී ජනපදයට යනවා ධර්මචක්‍රය පවත්වන්නට අන්ධභූතස්මින් ලෝකස්මින් අවිද්‍ය අන්ධකාරයෙන් අඳුරට ගිය මේ ලෝකය ඇහැරවන්නට ආහඤ්ඤං අමත දුන්දුබින් මම අමා බිරය වාදනය කරන්නයි මේ යන්නේ යථාකෝත්වං ආවසු පටිජානාසි අරහසි අනන්ත ජිනෝති එහෙනම් ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ අනන්ත ජින කියලාද මා දිසාවේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයන් ජිතාමි පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝති උපකය මා වගේ අයට තමයි ජින කියන්නේ යම් කිසි කෙනෙක් ආශ්‍රයෙන් ශේකලා ඉන්නවනම් ආන්ගේ කෙනා සියලු පාපයන් ජය අරගෙන තියෙනවනම් ආන්නේ කෙනාට තමයි ජින කියන්නේ ඒ නිසා උපකේ මට ජින කිව්වට කමක් නැහැ උපකා ජීවක මොකද කළේ ඔව් ආයිපුතුන් වහන්සේ ඒ සීට්විය හැකි කියලා ගියා රාජකුමාරී මම් පිළිවෙලින් ගිවාගෙන ගියා බරණැස ඉසිපතන මිගදායට මා යද්දී ඉසිපතන මිගදායට ඈතදීම අර ප්‍රශ්නම මාව දැක්කා දැකලා කතා වුණා ඔන්න එනවා ඔන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වැරදිලා ඔන්න එනවා අපි ළඟට අපි කිව්වේ ඔය ගත්ත වීරිය කන පිට හැරෙනකොටම අපි දැනගත්තා ඔය එන්නේ ආපු දේ වඳින්න යන්න ඕනේ නැහැ පිළිගන්න යන්න ඕනේ නැහැ පාසියුරු ගන්න ඕනේ නැහැ ආසනයක් විතරක් තියලා තියමු කැමතිනම් වාඩි වුණාවේ රාජකුමාරයේ මම ලංවිද්දි මේ අය කතිකාවත් කරගත්තු ඒ විදිහට සිටින්නට බැරුව ගියා කෙනෙක් ඇවිල්ලා ඉක්මනින්ම පාද වුණා වතුර එකක් තිබ්බා කෙනෙක් ඇවිදින් මගේ පාසියුරු පිළිගත්තා කෙනෙක් ඇවිදින් මට උපස්ථාන කළා මා පාදෝණය කරගෙන වාඩි වුණා ඒ අය මට කතා කරන්න ගත්ත මගේ නමිනුත් ආයුෂ්මතුන් කියලා. ඒ අය මට ගෞතමයෙනි කියලා කතා කළා. ආයුෂ්මත කියලා කතා කළා. මා කිව්වා මා භික්කවේ තථාගතං නාමේනච ආවසෝවාදීනච සමුදා චරිත. මාණෙනි තථාගතයන් වහන්සේ නමකට නමින් කතා කරන්න එපා. ආයුෂ්මත කියලා කතා කරන්න එපා. අරහං භික්කවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ මහණෙනි තථාගත අරහ සම්බුදුරජාණන් වහන්සේ අරහ රහතන් වහන්සේ නමක් ඕදහත භික්කවි සෝතං මහණෙනි කන් යමාගෙන ඉන්න අමත මදිගතං මම මේ අමෘතේ අත්දකිනවා ආ මනුසාසාමි මං දැන් ඔබට කියා දෙන්නම් අහං ධම්මං දේසි මං ඔබට ධර්මයේ කියා දෙන්නම් මම මේ කියන හැටියට ඔබ පිළිපැද්දොත් සුළු කලයි ඔබත් මේ අද්දකීම ඒ විදියටම ලබනවා රාජකුමාරී පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා මා කියූ පමණින් එකවරටම පිළිගන්නට සූදානම් වුණේ නැහැ ඒ අය කියනවා ආ එහෙමද ආයිෂ්මත් ගෞතමිය ඔබ ඊතරම් දුෂ්කර ක්‍රියා කරද්දී ඊතරම් වහන්සි වෙද්දී එතරම් අධික වීරියක් ගනිද්දී මිනිස් භාවයේ ඉක්මවා ගිය උත්තරීතර ඥාන විශේෂයක් ලබා ගන්නට නොහැකි වුණා. දැන් ඔබ මෙතරම් සුන්දරව සිටිද්දී මෙතරම් හැඩරුවෙන් දිස්වෙද්දී මෙතරම් පහසුවෙන් ජීවත් වෙද්දී දැන් ඔබ ප්‍රතිඥා දෙනවා ඔබ විශේෂ අධිගමයක් ලැබුවාය කියලා. රාජකුමාරී මා ආයමත් කිව්වා. මහණෙනි තථාගතයන් වහන්සේට නමින් කතා කරන්න එපා. ආයමත් කියලා කතා කරන්න එපා. තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි මම කියන්නා වූ ධර්මය මට හම්බ වුණා. ඔබ චවන් නිමාසන් ඔබ අවබෝධ කරනවා. රාජකුමාරී ඒ පාරත් තියයි ඒකම කිව්වා. තුන්වෙනි පාරත් කිව්වා. රාජකුමාරී එතකොට මා ඇහුවා. මහණෙනි මා ඔබට කලින් මෙවැනි අවබෝධයක් ලැබුවා කියලා. ඔව් යම්කිසි මුලා වීමකින්වත් ඒ කාලේ මා ප්‍රකාශ කොට තිබෙනවාද මහණෙනි සීකරවුද ඒ කාලෙවත් මම මෙබඳු ප්‍රකාශයක් අන්න කටින් පිට වුණා නෑ ස්වාමීනි. ස්වාමීනි කියන වචනේ පිට වුණා. මහණෙනි මේ ධර්මය අහන්න අවබෝධ කරන්න රාජකුමාරී මං ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. සමහර දවස්වලට තුන්නම පින්ඩපාති වඩිනවා. අපි තුන්නම මම ඉතුරු දිනමට ධර්මයේ කියා දෙනවා. අපි හය දිනක් කියපෙනවා. සමහර දවස්වලට දිනම පින්ඩපාති වඩිනවා. ඉතුරු තුන්නමට ධර්මයේ කියා දෙනවා. ටික කලයි මේ සියලු දෙනා සියලු කෙලෙසුන්ගේ නිදහස් වෙලා උතුම් අරහත්ත්වයට පත් වුණා. බෝධි රාජකුමාරයා දැන් බලන්න මේ මම කල්පනා කළේ මේ රාජකුමාරයා කොයිතරම් පින්වන්තයෙක්ද. බුදු කෙනෙකුගේ ජීවිත කතාව අහගෙන ඉන්න මේ මාලිගාවක් ඇතුළේ වාඩි වෙලා මොනතරම් පින්වන්තයෙක්ද මේ මිනිසයා. ස්වාමීනි ලෝක නායක වූ ලෝ සතුන් ධර්මයේ හික්මවන ඔබ වහන්සේ ওই විදිහට පුහුණු කරද්දී කොච්චර කාලයක් ඇතුළත කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් වේවිද? ලස්සන උත්තරයක් දුන්නා. රාජකුමාරේ මං ඔබෙන් අහන්නම් මේක. රාජකුමාරී ඔබ දක්ෂ නේද මේ ඇත්ත පුහුණු කරන්න හින්දු හසුරවන්න? ස්වාමිනී මං ඇත්ත පුහුණු කරවන්න හින්දු හසුරවන්න හරි දක්ෂයි. ඔබ ළඟට කවුරු හරි එනවා අනේ මටත් ඕනේ මේ ඇත්තුන් පුරුදු කරගන්න හින්දු හසුරු ගන්න මේ රාජකුමාරයා ගාවට ආවොත් හරි කියලා. ඔබ ළඟට ආපු එක්කෙනාට ඔබේ දක්ෂතාවය ගැන යාට පැහැදීමක් නැත්තම් ඒක කරන්න පුළුවන්ද? අහන ප්‍රශ්නේ ඔබේ දක්ෂතාවය ගැන යාට පැහැදීමක් නැත්තම් එයාට පුළුවන් මේ විදිහට පුහුණු වෙන්න. ස්වාමීනි එයාට බෑ කියනවා. එහෙනම් එයාට ඕනේ ඔබේ හැකියාව ගැන පැහැදීමක්. එතකොට රාජකුමාරී ඔබ ළඟට පුහුණු වෙන්න ආපු එක්කෙනා රෝගියෙක් නම් එයාට පුළුවන් ද පුහුණු වෙන්න ඔබ කියන ආකාරයට? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ළඟට ආපු එක්කෙනා ලිඩ ගොඩක් නම් එයාට ඒක කරන්න බෑ. රාජපුරුෂි ඔබ ළඟට ආපු එක්කෙනා වංචනික කෙනෙක් නම් ඇත්ත ප්‍රකාශ නොකරන කෙනෙක් නම් ඇත්ත සංගවාගෙන ඉන්න කෙනෙක් නම් බොරුව පෙන්නන කෙනෙක් නම් මායාවී කෙනෙක් නම් සටකපට කෙනෙක් නම් එයාට පුළුවන් දෝ ඒ විදිහට පුහුණු කරන්න? ස්වාමීනි එයාට කරන්නත් බෑ. රාජකුමාරී ඔබ ළඟට ආපු එක්කෙනා වීරිය නැති කුසීත පුද්ගලෙක් නම් එයාට පුළුවන් දෝ ඒ විදිහට පුහුණු වෙන්න? බෑ. රාජපුරුෂය ඔබ ළඟට ආපු එක්කෙනාට මොළේ නැත්තම් ප්‍රඥාව නැත්තම් නුවණ මෙහෙවන්න බැරි නම් පුළුවන් ද පුහුණු වෙන්න? බෑ. ඊට පස්සේ රාජකුමාරය කියන ස්වාමීනි ඔය පහම ඕනේ නෑ. ඔය පහෙන් එකකින් හරි යුක්ත නම් ඒ පුද්ගලයාට නම් මේක නියම විදිහට පුහුණු වෙන්න බෑ කියනවා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව නැත්තම් ඊළඟට ශ්‍රද්ධාව නැත්තම් ලෙඩ නම් රෝගියෙක් නම් ඊළඟට ඔව් ඇත්ත හංගන කෙනෙක් නම් මායාවී කෙනෙක් නම් ඊළඟට වීරිය නැති කෙනෙක් නම් ප්‍රඥාව නැති කෙනෙක් නම් ඒ සුදුසුකම් එකක් තිබුණොත් එයාට පුහුණු වෙන්න බෑ කියනවා. ඊට පස්සේ කියනවා හරි බෝධි රාජකුමාරී ඔබ ළඟට එනවා පුද්ගලිය කණි මටත් මේ බෝධි රාජකුමාරයාගෙන් පුහුණු වෙන්න ඕනේ කියලා. ඇවිල්ලා ඔබට කියනවා අනේ මට ඔබ යටතේ පුහුණු වෙන්න කැමතියි කියලා ඔබේ මේ හැකියාව ගැන යාට පැහැදීමක් තිබුණොත් එයාට බැරිද කියලා අහනවා. පුළුවන් කියනවා. එයා රෝගී කෙනෙක් නෙවෙයි නං එයාට බැරිද කියලා නම් මේක පුහුණු වෙන්න? පුළුවන් කියනවා. එයා තමන්ගේ දුර්වලතා ප්‍රකාශ කරනවා නම් බොරුවෙන් වසන් නැත්තම් එයා තමන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රකට කරනවා නම් මායා නැත්තම් කපටි නැත්තම් එයාට බැරිද කියලා නම් ඔබින් පුහුණුව ලබන්න ස්වාමිනී යාට පුහුණු වෙන්න පුළුවන් කියනවා එයා වීරියවන්ත නම් කුසීත නැත්තම් එයාට පුහුණු වෙන්න බැරිද කියලා නෝ පුහුණු වෙන්න පුළුවන් කියනවා එයාට ප්‍රඥාව තියෙනවා නම් එයාට පුහුණු වෙන්න බැරිද ස්වාමිනී මෙයාට පුහුණු වෙන්න පුළුවන් කියනවා ස්වාමිනී මේ එක එක අංගයක් හරියට බලවත් තිබුණොත් එයාට පුළුවන් කියනවා අනිත් අංග ටික ඇති කරගෙන පුහුණු වෙන්න එතකොට එයාට අංග පහම තිබුණොත් කවර කතාවද කියලා නෑ දක්ෂ කෙනෙක් වෙනවමයි කියනවා බෝධි රාජ කුමාරය ආන්ගේ වගේ තමයි කියනවා මේක මගේ ශාසනයට කෙනෙක් එන්න ඕනේ කෙලිස් නසන්න බලාගෙනයි කියනවා මේ ශාසනයට ඇතුළු වෙන්න ඕනේ කෙලිස් නසන්න බලාගෙනයි ඒ කෙලිස් නසන්න බලාගෙන ඇතුළු වෙන එක්කෙනාට ඒකට උවමනා කරන කුසලතා පහක් ඕනේ රාජකුමාරේ කෙලිස් නසන්න බලාගෙන මේ ශාසනයට ඇතුළු වෙච්ච එක්කෙනාට පැහැදීමක් තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් තියෙන්න ඕනේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරු පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා මාගේ ශාසනයේ මහාන වෙච්ච භික්ෂුව තුල තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙන්න ඕනේ මේක කියනවා පළවෙනි සුදුසුකම ඒ වගේම රාජකුමාරී මාගේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුව තුල තියෙන්න ඕනේ ලෙඩදු අඩුකම අප්පාබාධ අල්පබාධක තියෙන්න ඕනේ මොනවා වැළඳුවත් දිරවන්න ඕනේ කියනවා ඕනම රස්නිකට ඕස්නිකට සීතලකට ඔරොත්තු දෙන ජීවිතයක් හොඳට මේ පිපාස බඩගින්න දරා ගන්න පුළුවන් වේලක් වැඩිච්ච ගමන් ගෑස්ට්‍රික් හැදෙනයිට මේක කරන්න බෑ කියනවා හොඳට පිපාසි බඩගින්න දරා ගන්න පුළුවන් ලෙඩ අඩු ජීවිතයක් ඕනේ කියනවා මේක කියනවා මාගේ ශාසනයට ඇතුළු වෙන එක්කෙනාගේ දෙවනි සුදුසුකම මාගේ ශාසනය ඇතුළු වෙච්ච එක්කෙනාගේ තුන්වෙනි කුසලකම තමයි කියනවා බොරු කියන්නේ නැතිකම කපටි නැතිකම කට්ට නැතිකම ඇත්ත ස්වභාවය හඟවන්නේ නැතුව එළියට දාන එක වීරිය නැතිකම තමන්ගේ යථා ස්වභාවය නුවණැති සබ්‍රමචාරින් වහන්සේ ඉදිරියේ එලි දක්වනවා විවෘත වෙලා කියනවා ස්වාමීනි මගේ මේකයි ස්වභාවය මගේ ස්වභාවය මේකයි මට හිතෙන්නේ මෙහෙම මම කරේ නෑයි මම කිව්වේ මේකයි කියලා අවංක විවෘත වෙනවා කියනවා කපටි නැති මායා නැති ආන් ඒ කපටි නැති මායා නැති භික්ෂුව මේ ධර්මය අවබෝධ කිරීමට සුදුසුයි කියනවා තුන ඊළඟට කියනවා රාජකුමාරී මාගේ ශාසනයට ඇතුළු වෙච්ච එක්කිනාට තියෙන්න ඕනේ මොකද්ද තියෙන්න ඕනේ අකුසලානන් ධම්මානම් අකුසල් ප්‍රහාණය කිරීමට වීරියක් කුසලානන් ධම්මානම් උප්පාදාය කුසල් දහම් උපදවා ගැනීමට වීරියක් ආන්ගේ වීරිය තියෙන්න ඕනේ අන්නේ වීරිය තිබුණොත් ඒක සුදුසුකමක් අනික් කිත්තු දුරු ඒ වීරිය අතාරින්න නැතු යා පවත්වන්න ඕනේ ඊළඟට රාජකුමාරී මාගේ ශාසනයට ඇතුළු භික්ෂුවට තියෙන්න ඕනේ මොළේ ප්‍රඥාව නුවණින් කල්පනා කරන්න පුළුවන්කම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දුක් අවබෝධ කිරීම පිණිස සිහිය නුවණ මෙහෙවන්න පුළුවන්කම තියෙන්න ඕනේ එතකොට තමයි මේ දුක ෂේ වෙන ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවංග ජීවිතයට ගලප ගන්නේ එහෙම පුළුවන් වෙන්න ඕනේ කියන ආර්ය වූ නිබ්බේධික ප්‍රඥා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ආකාරයට අවබෝධයෙන්ම ජීවිතේ කලකිරෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියන මේ ප්‍රඥාව ඔය පහ තිබුණොත් රාජකුමාරය මේ ශාසනයට ඇතුළු වෙන මාගේ ශාසනයට ඇතුළු වෙන භික්ෂුව වැඩි කල් යන්නේ නැහැ කියනවා අවුරුදු 7කින් නිවන් අවබෝධ කරනවා මේ කරුණ පහ තියෙනවා නම් පැවිදි වෙච්ච කෙනෙකුට අවුරුදු 7ක් යන්නේ නැහැ කියනවා අවුරුදු 6ෙන් නිවන් අවබෝධ කරනවා මේ කරුණ පහ තියෙනවා නම් පැවිදි වෙච්ච කෙනෙකුට අවුරුදු 6ක් යන්නේ නැහැ කියනවා අවුරුදු 5ෙන් නිවන් අවබෝධ කරනවා අවුරුදු 5ක් යන්නේත් නැහැ කියනවා අවුරුදු 4ෙන් නිවන් අවබෝධ කරනවා අවුරුදු 4ක් යන්නේත් නැහැ අවුරුදු තුනෙන් නිවන් අවබෝධ කරනවා. අවුරුදු තුනක් යන්නෙත් නෑ. අවුරුදු දෙකෙන් නිවන් අවබෝධ කරනවා. අවුරුදු දෙකක් යන්නෙත් නෑ. අවුරුද්දෙන් නිවන් අවබෝධ කරනවා. මේ කරුණු පහෙන් යුක්ත කෙනා මේ ශාසනයට ආවොත් අවුරුද්දක් යන්නෙත් නෑ. මාස හතෙන් නිවන් අවබෝධ කරනවා. මේ ශාසනයට ආවොත් මාස හතක් යන්නෙත් නෑ. මාසෙන් නිවන් අවබෝධ කරනවා. මේ ශාසනයට ආවොත් මාසයක් යන්නෙත් නෑ. සති දෙකෙන් නිවන් අවබෝධ කරනවා. සති දෙකක් යන්නෙත් නෑ. මේ ශාසනයට ආවොත් ওই කරුණු පහ බලවත් එක්කෙනා සතියෙන් නිවන් අවබෝධ කරනවා. සතියක් යන්නෙත් නෑ. මේ ශාසනයට ආවොත් දවස් 6න් නිවන් අවබෝධ කරනවා. දවස් 5න් නිවන් අවබෝධ කරනවා. දවස් 4න් නිවන් අවබෝධ කරනවා. දවස් 3න් නිවන් අවබෝධ කරනවා. දවසින් කියන රාජකුමාරයේ ඔය පහෙන් යුක්ත පුණ්‍යවන්ත කෙනාට මං උදේට උපදෙස් දෙනවා. හවසට රහතන් වහන්සේ. හවසට උපදෙස් දෙනවා උදේට රහතන් වහන්සේ. මෙහෙම ධර්මයක් කියනවා මේ රාජකුමාරයාට. එතකොට කටින් කියවෙන එක පාටම අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ ධම්මස්ස සුවාකාතත. ඒකාන්තෙම මේ බුදුරජාණන් වහන්සේ නම් ආශ්චර්යයි. ඒකාන්තෙම මේ ධර්මේ නම් ආශ්චර්යයි. ඒකාන්තෙම මේ ධර්මේ නම් මනාකොට දේශනා කරන ලද සුවාකාත ධර්මයක්. ඉබඳු ධර්මයක ශ්‍රාවකෙක් ඇසිරෙනවා නම් ඉබඳු ආකාරයේ අදාගන්න බෑ ස්වාමීනි. උදේ උපදෙස් දීලා හවස රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. හවස උපදෙස් ලබාගෙන උදේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ආශ්චර්යයි කියලා මේ උදංගනන්න පටන් ගත්ත බෝධි රාජකුමාරයා. එතකොට සංජිකා පුත්ත කියනවා, අර තරුණයා බෝධි රාජකුමාරයට කියනවා, කුමාරේ දැන් ඔබ උදං අනනවා. ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ, ආශ්චර්යයි ධර්මය, ආශ්චර්යයි මේ ධර්මයේ ස්වාකාත බව, ආශ්චර්ය කියන පුන පුනා කියනවා. ඒ වුණාට කෝ ඔබ භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ නැණි, ඔබ ධර්මයේ සරණ යන්නේ නැණි, ශ්‍රාවක සංඝයා සරණ යන්නේ නැණි කියලා කිව්වා. කියනකට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා සංජිකා පුත්‍රට කියනවා, සංජිකා පුත්ත යාළුවා අනේ මට එහෙම කියන්න එපා. අනේ සංජිකා පුත්ත යාළුවා මට ඒ විදිහට කියන්න එපා. මම එහෙම කෙනෙක් නෙමෙයි. සංජිකා පුත්ත මම මේක අහගatti මගේ මෑණියන්ගෙන්, මගේ අම්මා. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසබෑනුවර ഘോഷිත ආරාමේ. එතකොට මං හම්බ වෙන්න හිටියේ අම්මා මාව මව කුසින් දරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ගියා. බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. බැහැ දැකලා ඉදා මගේ ආදරණීය අම්මා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අම්මා මට මේවා කියා දුන්නා. වන්දනා කළා කියලා තියෙනවා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මගේ මේ කුසේ ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා මාතාම දන්නේ නැහැ. ඒ වුණාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ කුසේ ඉන්න දරුවා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. මේ දරුවා දිවි තිබෙන තුරා තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා. සංජිකා පුත් යහළුවා, මම තිරුවන් සරණ ගියේ මව කුසේදී. ඊට පස්සේ කියනවා මේ බෝධි රාජ කුමාරයා සංජිකා පුත්‍ර, බුදුරජාණන් වහන්සේ බහාර්ගෝ ජනපදයේ සුන්සුමාර ගිරි මේ බෙහෙසකලා වනයේ වැඩ සිටිද්දිම, ඒ කාලේ මං හරි පුංචි, මට ඉච්චර තේරුමක් තිබුණේ නෑ. එතකොට මට කිරි දීපු කිරි අම්මා මාව ඔක්කේ ගහගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට මාව වැන්දෙව්වා. වැන්දවල කියලා තියෙනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ චූටි දරුවා බෝධිරාජ කුමාරයා භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. අදපටන් දිවි තිබෙනතුරා මේ දරුවා තෙරුවන් සරණ යනවා. දැන් බලන්න මේ තිසරණයේ ගැන මේ රටේ සමාජයේ පැතිරලා තිබිච්ච විදිය දැන් බලන්න කොහොමද කියලා. මොන වගේ දියක්ද එතකොට මේ රටේ පැතිරලා තිබුණේ? එතකොට කියනවා, ඒ නිසා යහළු සංජිකා පුත්ත මම බුදුරජාණන් වහන්සේව සරණ ගිහින්, නමුත් මම දැන් දැනුත් මේ තුන්වෙනි වතාවටත් ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යනවා. එතකොට බලන්න මේ සරණ යාම කියන එක ඒ අය කළා තියෙන්නේ කොහොමද? අවබෝධයකින් නෙමෙයිද? අවබෝධයකින් නැත්නම් මේ දරුවා දන්නේ කොහොමද? මේ දරුවා පොඩි කාලේ අම්මා උගන්වලානේ. පුතේ මං ඔයා කුසේ ඉඳිද්දි මං බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ ඉදිරියේ මං මගේ කුස දක්වලා මේ කුසේ ඉන්න දරුවා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා සරණ ගියා පුතේ කියලා අම්මා මේ දරුවට උගන්වලා. ඊළඟට පොඩි කාලේ මේ අර කිරි දීපු කිරි අම්මා ඔක්කි ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ තියලා භාග්‍යතුන් වහන්සේ මේ දරුවා ඔබ වහන්සේව සරණ යනවා කියලා උගන්වලා. අපි අම්මලට හීනින්ම මතක් වෙනවාද? ආන් වෙනස. ඕන්න වෙනස. ඒ මොකද හේතුව? මේ ශාසනය පිරිහුණා. පිරිහුණ ශාසනවල තිරුවන් සරණ යාමක් නැහැ. නිකන් ඒක චාරිත්‍රයක් විතරයි. පිරිහුණු ශාසනවල සරණ යන්නේ වෙන වෙන දේවල්. අන්න ශාසනයේ බබලන කාලවල බලන්න මේ කොයිතරම් වෙනසක්ද කියලා. ඉතින් මේ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ එදා බෝධිරාජ කුමාරයාට උන්වහන්සේගේ ජීවිතයේ අපි නොදන්නා විස්තර රාශියක් අර බෝධිරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ජීවිත අවබෝධ කරන්න උවමනා කරන සුදුසුකම්. දැන් බෝධිරාජ කුමාරයා ඇවිල්ලා මොකද්ද? මේ ශාසනයට ඇතුළු වෙන කෙනෙකුට කොච්චර කාලයක් යනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාලේ වැදගත් වෙන්නේ කුසලතාවයේ මතයි. ඒතර කාලේ තියෙන කුමක් මතද? කුසලතාවයේ මත. ඒ කුසලතා පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. කුසලතා පහක් තියෙනවනේ විස්තර කළා. ඒ කුසලතා පෙන්වා දුන්නේ නිකන් නෙමෙයි. ඒක අනිත් දේවල් වලට මේ ධර්මයට විතරක් නෙමෙයි කිව්වේ. බෝධිරාජ කුමාරයෙක්ගෙන් ඇහුවා ඔයා ළඟට එනවා නම් මේ ඔව් ඇත්තුංග හොඳට පුහුණුම් කරන්න හෙඬු හසුරුවන් ඉගෙන ගන්න එයාටත් මේවා ඕනේ නේද? මොනවද යාපු දේවල්? ඒ ශිල්පය ගැන එයාට පැහැදීමක් තියෙන්න ඕනේ නේද? එයා ලෙඩෙක් නොවිච්ච කෙනෙක් වෙන්න ඕනේ නේද? වංචා නොකරන තමන්ගේ හිතේ එකක් තියාගෙන කටින් එකක් කියන කෙනෙක් නොවිය යුතුයි නේද? වීරිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ නේද? ප්‍රඥාව තියෙන කෙනෙක් වෙන්න ඕනේ නේද කියලා ඇහුවා. ඉතින් එයා මොකද කියේ? ස්වාමීනි මේවා එකක්වත් එකක් හරි බලවත් වෙලා තිබොත් මෙයා ඒක දිනු කර ගන්නවා. නමුත් මේවත් එකක් හරි දුර්වලතා එකක් හරි බලවත් වෙනවා. අර සියලු දේම යාට ශ්‍රද්ධාව නැත්තම්, ඒ ශ්‍රද්ධාව නැති බව බලවත් නම් අර සියලු දේ අයිම වෙනවා. ලෙඩ රෝගී බලවත් නම් අර සියලු දේ අහිමි වෙනවා. බොරුව වංචාව බලවත් නම් අභ්‍යන්තරේ එළියට දාන්න නැත්තම් සියලු දේ අහිමි වෙනවා. වීරිය බලවත් නැත්නම් සියලු දේ අහිමි වෙනවා. ප්‍රඥාව බලවත් නැත්නම් සියලු දේ අහිමි වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ප්‍රකාශ කළා මේ ධර්මයට ආපු කෙනාට මේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂුවට තියෙන්න ඕනේ කිව්ව ඔන්නෙ ලක්ෂණ පහ. මේකෙන් ප්‍රතිඵල ගන්න නම් මොනවද මේ ලක්ෂණ පහ? එයාට තියෙන්න ඕනේ කිව්වා තථාගතාරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක්. ඊළඟට තියෙන්න ඕනේ කිව්වා ලෙඩ රෝගටි අඩු බව. ඊළඟට තියෙන්න ඕනේ කිව්වා තමන්ගේ අභ්‍යන්තරයේ නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉදිරියේ එළිදරව් කිරීම. කපටි නැති මායා නැති බව. ඊළඟට තියෙන්න ඕනේ කිව්වා වීරිය. ඊළඟට තියෙන්න ඕනේ කිව්වා ප්‍රඥාව. මේ පහ තියෙන්න ඕනේ කිව්වා. මේ පහ හරියට තිබුණොත් අවුරුදු 7ක් යන්නේ නැහැ කිව්වා. අඩු කරගෙන කාලේ ගියා නේ. අඩු කරගෙන ගිහිල්ලා එච්චර කල් යන්නේ නැහැ කිව්වා. ඒ පහ තියෙන කෙනාට උදී උපදිස් දෙනවා. හවස රහතන් වහන්සේ නිකලෙස් වෙනවා. හවස උපදිස් දෙනවා. උදී රහතන් වහන්සේ බලන්න එතකොට මේ ධර්මයේ ඒකාන්තියම කොයිතරම් මනාකොට දේශනා කරන ලද ධර්මයක්ද? අඩු ගණනේ පින්වත් මේක අපිට ඕන කරන මේ ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රසාදේවත් පැහැදීමවත් උනේ. මා දන්නේ හැටියට බොහෝ දෙනෙකුට මේ පැහැදීමවත් නැහැ. දන්නේ හැටියට නම් මට තේරිච්ච හැටියට බොහෝ දෙනෙකුට මේ පැහැදීමවත් නැහැ. මේ පැහැදීම අපි ඇති කර ගැනීම තමයි තමන්ට තියෙන ලොකුම ලාභය. ආන්ගේ ලාභය අපි ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන අපටත් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ වදාළ බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් දැන් බෝධි රාජ කුමාරයා වගේ අපිත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගිහින් අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.